2015 වසරේ 7 මාසේ 12 වෙනිදා භාවනා වැඩසටහන. තමන් විමර්ශනය කරන කාලය නොවේ, තමන්ව විමර්ශනය කරන කාලයයි. එහි වචනේ අර්ථය ඔබට හොඳින් වැටහුණාද? ඒතාම ගම්භීර කාරණයක්. තමන් විසින් ගවේෂණය කරන වේලාව නොවේ, තමන්ව ගවේෂණය කරන වේලාව, තමාව ගවේෂණය කරන වේලාව. සාමාන්‍ය එදිනෙදා කරන ගවේෂණය කුමන කොටසටද වැටෙන්නේ? තමන් විසින් කරන ගවේෂණය. ජීවත් වෙන්න, පවතින්න, කරුණු කාරණා විසඳ ගන්න කරන ගවේෂණය තමන් විසින් කරනු ලබන ගවේෂණය. මේ ගවේෂණ කාලය තමන්ව ගවේෂණය කරන කාලය. ඒ අතර ලොකු වෙනසක් තියෙනවා. ඊට අනුගත වෙන්න, ඊට අනුව මනස සාදා ගන්න තමන්ට ශක්තියක් තියෙන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන ප්‍රඥාව. මේ ප්‍රඥා බලය කියන එක මනෝමූලික දහමක් කියනවත් සමගම ප්‍රඥා මූලික දහමක්. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ. මනස ප්‍රඥාව මුල් කරගත් ධර්මය. යම් විග්‍රහයක් පින්නතුන්ට ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව ගෙන හැර දක්වන්න ඕන කියලා කල්පනා කළා. ඉන්ද්‍රියන් කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ කතා කරන මේ ඉන්ද්‍රිය ධර්මයෝ මේ ඇස කන නාස දිව ශරීරය කියන එක නෙමෙයි. අපිට නිර්වාණ ධර්මය ග්‍රහණය කර ගැනීමට උපකාරක වන ඉන්ද්‍රිය ධර්මය. අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ග්‍රහණය කරන්නට පුළුවන් ඉන්ද්‍රියන් තියෙනවා. ඒ තමයි ඇස, කන, නාසය, දිව ශරීරය. නමුත් අපිට නිර්වාණ ධර්මය ග්‍රහණය කරන්න පුළුවන් ඉන්ද්‍රියන් පහක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව අපි කල්පනා කරන්න ඕන. පළවෙනි ඉන්ද්‍රිය තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ශ්‍රද්ධාව තියෙන්න ඕන දේශකයටත්, ඒ වගේම ධර්මයටත් තියෙන්න ඕන. දේශකයාට ශ්‍රද්ධාව නැතිව ධර්මයට පමණක් ශ්‍රද්ධාවක් පිහිටන්නෙත් නැති නිසා පුජ්‍යල ගෞරවයක් සමගයි ශ්‍රද්ධාව පිහිටන්නේ. කෙසේ හෝ තමන්ගේ ධර්ම අවබෝධය පිණිස ශ්‍රද්ධාව තියෙන්න ඕන. මම සතර අපායෙන් නිදහස් වෙන්න ඕන කියන ශ්‍රද්ධාව තියෙන්න ඕන. නිර්වාණ ධර්මය හෙවත් එහෙම නැත්නම් තමන්ගේ සැනසීම තමන් අවබෝධ කරගන්න ඕන කියලා තමන්ට ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඒ ශ්‍රද්ධාව මත තමයි අනිත් සියලුම ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදිම පින්නතුන්ට මතක් කරන්නම්. සතීන්ද්‍රයන් සද්ධා ඉන්ද්‍රියට, සද්දීන්ද්‍රයන් භික්කවේ බෝධිපක්ඛියෝ ධම්මෝ තම් බෝධාය සංවත්තති. මේ සද්ධා ඉන්ද්‍රිය කියන එක කෙනෙක් වඩහා ගන්න ඕන. උපකාරක ධර්මයක් තමයි ධර්ම අවබෝධයේ පිණිස. විරිය ඉන්ද්‍රියන් බෝධිපක්ඛියෝ ධම්මෝ තම් බෝධාය සංවත්තති. වීරය කියන එක ශ්‍රද්ධාව සමග කැමැත්ත සමග වීරය කියන එක අනිවාර්ය ධර්මයක්. ඔය වීරය මදකම නිසා තමයි ධර්මයෙන් බැහැර වෙන්නේ, ධර්මය අත්හරින්නේ. අර මිදි කන්න බැරි වුණු නරිය කියන කතාව කියන්නේ නේද? මිදි තිත්තයි කියනවනේ නේද? මිදි තිත්තයි කියලා කියනවා. ඒ වගේ ධර්මයට ගැරහුම් කරන්න ආදී සිදුවෙනවා තමා ළඟ වීරයේ හීන වෙනකොට. ඒ ලොකු වීරයක් අවශ්‍ය කරනවා අර ශ්‍රද්ධාව මත වීරය නොපසුබස්නා උත්සාහය අවශ්‍යයි. ලද පමණින් සතුට වෙන කෙනෙකුට මේක කරන්න පුළුවන් කමක් නැහැ. සියල්ල කළ හැකි කියන මානසිකත්වයකට තමයි මේ ධර්ම අවබෝධය කරන්න පුළුවන්. අද සියල්ල ජය ගන්න පුළුවන් කියන මානසිකත්වයක් ඔබට තියෙන්න ඕන. දැන් වීරිය තුල වැරදි වීරයක් ඇති කළ ගත්තාම ඒක මිත්‍යාවට අදාළ වෙනවා. ධර්ම අවබෝධයේ පිණිස ඇති කරගත්තාම ඒක යහපත උදසාවන වීරයක් බවට පත් වෙනවා. විරිය ඉන්ද්‍රියන් බෝධිපක්ඛියෝ ධම්මෝ තම් බෝධාය සංවත්තති. සති ඉන්ද්‍රියන් බෝධිපක්ඛියෝ ධම්මෝ තම් බෝධාය සංවත්තති. බෝධිපාක්ෂික ධර්මයක් තමයි මේ සති ඉන්ද්‍රිය සිහිය. දැන් බලන්න පින්නතුනි, වාහනයක ගමනක් වගේ කැමැත්ත තියෙන්න ඕන. කැමැත්ත දිහාට යන්න වාහනේ බල සම්පන්න භාවයක් ඇති කරන්න ඕන. තමන්ගේ ඇඟිම පණ ගන්නවන්න ඕන. ඒක තමයි වීරය. ඒ ඇඟිම පණ ගන්නුනාට කැමැත්ත තිබුණට බෑ. එයා හරියට ඒක වාහනේ පදවන්න ඕන, පාලනය කරන්න ඕන. දැන් කකුල් දෙකෙන් යන ගමන වුණත් අපි ඒකයි. කැමැත්ත තියෙන්න ඕන, කකුල් දෙක හොඳින් මෙහෙවන්න ඕන. මෙහෙවුවට මදි අදාළ වංගුවෙන් හැරිලා අදාළ තැනට ගමන් කරන්න හොඳ සිහියෙන් ගමන් කරන්න. දැන් නිකම්ම විද්දාම ගමනක් කැවෙනවද? දැන් Tamanට අවශ්‍ය ගමනක් යන්න ඕනේ කියලා නිකන් ඇවිදගෙන යනවා. ඇවිදගෙන ගියාට ගමනක් කැවෙන්නේ නැහැ. එයා මේ සතීන්ද්‍රීන් සිහියෙන් තමන් යා යුත්තේ කොහාටද? මගේ වීරය මුදාහල යුත්තේ, මගේ ශ්‍රද්ධාව මුදාහල යුත්තේ, මගේ ප්‍රඥාව මුදාහල යුත්තේ, කුමන දිශාවකටද යන්න පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. මේ සතීන්ද්‍රියත් බුදුරජාණන් වහන්සේ පේනෝ බෝධිපාක්ෂික ධර්මයක්. ධම්මෝ තම් බෝධාය සංවත්තති. මේක අවබෝධ කරගත යුතුයි, තේරුම් ගත යුතුයි කියලා බුදුහාමුදුරු මතක් කරනවා. ඊළඟ කාරණේ තමයි සමාධීන්ද්‍රයන් බෝධිපක්ඛියෝ ධම්මෝ තම් බෝධාය සංවත්තති. මේ සමාධිය කියන ගත්තාම ලෝකේ නොයෙකුත් භාවනාවන් වල අනේක විද සමාධීන් තියෙනවා. ඒ සමාධීන් වැඩක් වෙන්නේ නැහැ නිවන් දැකීමට. බුදුරජාණන් වහන්සේ අවශ්‍ය කරන සමාධිය කියන එක පෙන්වන්නේ මේ අසංඛාරික ධර්මයන් තුල වැඩෙන ලෝකෝත්තර සමාධිය. ලෝකෝත්තර බවට හේතුකාරක වෙන සමාධිය. එහෙම නැතුව අර ධ්‍යානයකට බාහිර මිත්‍යා ධ්‍යාන තියෙනවා. ඒ ධ්‍යානවලට උපකාරක වෙන සංස්කාරක සමාධියක් පිළිබඳව නෙමෙයි. දැන් මේ හැම පින්වතෙක් ළඟම තිබිය යුතු යම්කිසි සංහිඳියාවක් මනසේ සංසුන් බවක් තියෙනවා. ඒ සංසුන් බව ඒකාන්ත වශයෙන් උපදිනවා ශ්‍රද්ධාවත් වීරියත් හොඳ සිහියත් එක්ක. උදාහරණ තව කියතොත් සමාධිය කියලා කියන්නේ හොඳ පාලනය. හොඳ පාලනය. හොඳ පාලනයක් ඇති තැන සමාධියක් තියෙනවා. දැන් රතේක වුණත් හොඳ පාලනයක් තියෙනකොට අදාළ වේගයක් අනුගමනය කරද්දී වාහනේ හොඳට පහසුව ආරක්ෂා වෙනවා. ඒ වගේම තමන්ගේ සිත තුළ යම් සංසුන් බවක් තියෙන්න ඕනේ. ඒ සංසුන් බව ලෝකෝත්තර ධර්මයන් සමග උඩ නැගෙන සංසුන් බවක්. දැන් සංසුන් බව නැහැයි කියලා කලකිරෙන්න ඕනේ. ඒ සංසුන් බව සමහර විටක ධර්ම ගවේෂණය තුළ තමන් ළඟ සංසුන් බවක් නැතිව තියෙන්න පුළුවන්. ඒ නෙමෙයි අදහස් කරන්නේ. ධර්මයට යොමු කර ගැනීමට තමන්ගේ මනසේ තියෙන්නට උමනා කරන සමාහිත බවක් තියෙන්න ඕන. අධ්‍යාත්මය තුළ ඒ සමාධිය තියෙන්න ඕන. ධර්මය මුල් කරගත්ත සමාධියක් තියෙන්න ඕන. ඔක තවත් විදිහක මම විග්‍රහ කරනකොට දැන් අධ්‍යාපනය ලබන විභාග ලියන කාලෙට මම ඒ ළමයින්ට මතක් කරනවා පුතාලා දැන් විභාග සමාධියක් ඇති කරගන්න. විභාග සමාධියක් ඇති කරගන්න. විභාගයේ පිළිබඳවම කරපිට. එතකොට විභාගයේ පිළිබඳවම කරුණාවලින් මෙයා ජීවත් වෙනවා. මනසේ මුකුත් නැති නැහැ. තියෙනවා එකම එක දෙයයි විභාග සම. ඒ විදිහට අපි කියනවා විභාගයේ පිළිබඳව සමාධිය කියලා. වෙනත් කාරණා පිළිබඳවත් එසේ සමාධිගත වෙන්න පුළුවන්. ධ්‍යාන කසීන වලටත් වෙන වෙන භවනා ක්‍රම වලටත් ඒ සමාධිය යොමු වෙන්නත් පුළුවන් කෙනෙක්ගේ. දැන් මෙතෙන්දී අපි යොමු කරගන්නේ නිර්වාණය මුල් කරගත්ත සමාධිය. ඒක සමාධියක් තේන්න ඕන. ඒ යම් සමවැදීමක් තියෙන්නේ කුමක්ද? නිර්වාණ ධර්මය මුල් කරගත් සමවැදීමක් තියෙනවා. එයට සංසුන් වූ, එයට පෙළඹුණා, නැවුණා, පාක්ෂිකව ගමන් කරන සිතකට අපි කියනවා නිර්වාණය මුල් කරගත් සමාධියක් යා තුල වැඩමින් පවතින. ධ්‍යානයක් මුල් කරගත් සමාධියක් නෙමෙයි මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සමාධි මාර්ගයේ නිරෝධ මාර්ගයේ නිර්වාණ මාර්ගයේ මුල් කරගත්ත සමාධියක් එයා ඇති කරගෙන තියෙනවා. එහෙම නැත්නම් හිතේ නිකම්ම නිකන් සංසුන් බව නොව නිර්වාණය මුල් කරගත්ත සමාධියක් යාට තියෙන්නේ. සමාධින්ද්‍රයන් බෝධිපක්ෂියෝ ධම්මෝ තම්බුහුධාය සංවත්තති. පංචේන්ද්‍රයන් බෝධිපක්ෂියෝ ධම්මෝ තම්බුහුධාය සංවත්තති. පඤ්ඤා ඉන්ද්‍රිය ප්‍රඥාව කියන කාරණය අත්‍යවශ්‍යම කාරණය. එය ආලෝකයක්. ඒ තමයි තමන්ගේ ශ්‍රද්ධාවත්, වීරියත්, සතියත්, සමාධියත් කියන මේ ගුණාංග මනාකොට දකින්නේ, කළමනාකරණය කරන්නේ, තමා පිළිබඳව මනා විශ්ලේෂණය සිදු කරන්නේ, සමස්ත පරිපාලනය සිදුවන්නේ ප්‍රඥාවෙන්. නැත්තම් ප්‍රඥාව නොමැතිනොත් ශ්‍රද්ධාව කොහෙද යන්නේ? කැලේ යාවේ. ප්‍රඥාව නොමැති වුණොත් වීරිය කොහෙද යන්නේ? කැලේට යාවේ. ප්‍රඥාව නොමැති වුණොත් සති ඉන්ද්‍රියත් සමාධි ඉන්ද්‍රියත් යන්ට පුළුවන් කැලෑවට. එනිසා ප්‍රඥා ඉන්ද්‍රිය මනාව ගොඩනගා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. දැන් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්මයේදී කියපු පාඩයක් ඒ පින්නතුන මතක් කරන්න පුළුවන්. පංචින්ද්‍රයන් බෝධිපක්ඛ්‍යෝ ධම්මෝ තම් බෝධාය සංවත්තති සේයතාපි භික්ඛවේ යේකේචි තිරච්ඡාන ගතා පාන සීහෝ තේසං මිග රාජා අග්ග මක්ඛායති යදිදං තාමි තාමේන ජවේන සුරියේන ඒවමේව කෝ භික්ඛවේ යේකේචි බෝධිපක්ඛ්‍යා ධම්මා පංචේන්ද්‍රයන් තේසං අග්ග මක්ඛායති යදිදං බෝධාය. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පැහැදිලි කරනවා මහණෙනි යම් තිරිසන් සත්ව කෙනෙක් වේද ඔවුන් අතුරින් සිංහයා වීරියෙන්ද වේගයෙන්ද සූර භාවයෙන්ද අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි එපරිද්දෙන්ම බෝධිපාක්ෂික ධර්ම කෙනෙක් ධර්මයේ වඩන කෙනෙක් වේද ඔවුන් අතුරින් මේ ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය අග්‍රයයි කියනු ලැබේ. මේ ඉන්ද්‍රිය ධර්මයන් අතර ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය අග්‍ර ධර්මයක් හැටියට මුල් ධර්මයක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නලා ලබා දෙනවා. අනිත් සියලුම ඉන්ද්‍රිය ධර්ම වලට වැඩිය ඉස්සරහින්ම තමන් ලබා ගන්න ඕන දෙයක් තමයි ප්‍රඥාව කියන එක අග්‍ර දෙයක් හැටියට විශිෂ්ට දෙයක් හැටියට පෙන්වනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ කියලා දේශනා කරන්නේ. මාගේ ධර්මය ප්‍රඥාවන්තයන් උදෙසායි, සද්ධාවන්තයන් උදෙසා නෙමෙයි, වීරියවන්තයන් උදෙසා නෙමෙයි, සති සමාධිවන්තයන් උදෙසා නෙමෙයි. මේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්තයන් උදෙසායි. ඔබ ධර්ම අවබෝධය නොවුනනම් ඒ ඔබගේ ප්‍රඥාවේ දුර්වලකමක්. කොයි බහරි තැනක අනවබෝධයේ හේතුවෙන් කරුණ වටහා නොගැනීමෙන් හිර වෙලා නැතර වෙලා. එයා ළඟ හොඳට සිහිය තියෙනවා. හොඳට ශ්‍රද්ධාව තියෙනවා. හොඳට සමාධිය තියෙනවා. නමුත් ප්‍රඥාව අඩු නම් මොකද වෙන්නේ? එයාට ඒ සමස්ත කලමනාකරණයේ සිදු කිරීමේ නුවණ එතෙන්දි වැහිලා තියෙන නිසා එයා යම් තැනක හිර වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා තමාට ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ කුමක්ද? මම මෙන්න මෙහෙම තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙන ධර්මයේ පවතින්නේ ආත්මය තුලින් තේරුම් ගන්න මම මෙසේ කියන්නම්. බාහිරින් තියෙන කරුණු වලට අමතරව ඔබට ඔබේ ස්වභාවය මනාකොට දැනෙනවාද? ඔබට ඔබේ ක්‍රියාව මනාකොට දැනෙනවාද? ඔබට දැනෙන දේ ඔබ අව්‍යාජව, නිර්හංකාරව, ඊටාම ධර්මානුකූලව එය තේරුම් ගන්නවාද? ඒ කියන්නේ මගේ හිතේ පවතින ස්වභාවය, තමන්ගේ හිතේ පවතින ස්වභාවය තමන් අව්‍යාජව තේරුම් ගන්නවා. අව්‍යාජව තේරුම් ගන්නවා කියන හේතුව තමයි සමහර කරුණු ජීවිතයේ කෙනෙකුට අඩුවක් තියනවායි කියලා වැටහෙනවා. වැටහුණත් ඒක පිළිගන්නේ නැති ස්වභාවල් තියෙනවා. අන්න ඒ නිසා තමයි අව්‍යාජව තේරුම් ගන්න ඕන කියලා කියන්නේ. ඒ තේරුම් යන විදිය ඒ විදියටම තේරුම් ගන්න ස්වභාවය තමා තුළ තියෙන්න ඕනේ. තමන්ට ඇතිවන චිත්ත ස්වභාවයන් පිළිබඳව නොමේ ඒ චිත්ත ස්වභාවයන් වලට අවතීර්ණය වෙන ආකාරය පිළිබඳවත් තමන්ට තියෙන්න ඕනේ මනාවට හේම. ධර්මයේ සොයා යන ගමනේ තමා යන ගමන් මඟ පිළිබඳවත් තමන්ට ඇති මානසික ස්වභාවයන් පිළිබඳවත් තමන්ට තියෙන්න ඕන මනා දැනුවත් භාවයක්, මනා හඳුනා ගැනීමක්. ප්‍රඥාව කියලා කියන්නේ ඇසක් ආලෝකයක් හැටියටයි උදාහරණ දක්වලා තියෙන්නේ. යම් කරුණක්, යම් සිද්ධියක්, යම් ස්වභාවයක් මනාකොට හඳුනා ගැනීමට හැකි ස්වභාවය. ඒක පවතින මිනිස් මොළයේ මත. ඒක තිරිසන් සතාට නැහැ. ඔහුට සංඥාව වැඩ කරනවා. ඉන්ද්‍රිය ධර්මයන් ඒ විදිහට වැඩ කරනවා, පංචේන්ද්‍රිය ධර්මයන්. නමුත් මේ ප්‍රඥාව නැවති සුවිශේෂී අංගය ගුණය පිහිටන්නේ මනුෂ්‍යයාට. ඒසා ප්‍රඥාවන්තයන්ම පමණයි ධර්මය දකින්නේ. ගොඩක් දෙනෙකුට ධර්ම අවබෝධය ලබන්නට බැරි වෙන්නේ පොතට සමානව නිවන හොයන්න ගියොත් නිවන් ධර්මය හොයාගන්න බෑ. මොකද නිවන ඔබේ අධ්‍යාත්මයේ තියෙන දෙයක්. ඒ නිසා අධ්‍යාත්මයට හිතට සමානව තමයි නිවන හොයන්ට ඕන. පොතට සමානව නෙමෙයි. හිතට සමානව නිවන හොයන්න. බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව කරපු කොටසක් පිළිබඳව අපි විග්‍රහ කරන්න කැමතියි. දැන් අපි මේ ධර්ම කරුණු අවබෝධයට පත් කරගත් පින්තුන් විමසනගතාවක් තමයි. එතනින් එහාට අපි කොහොමද දියුණු කරගන්නේ කියන ප්‍රශ්නය. ඒ අයට ලබා දෙන්න පුළුවන් මෙන්න මේ පිළිතුර තමයි. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර අනුශාසනය තමයි තියෙන්නේ කොහොමද වඩා දියුණු කරගන්න කියලා. පංචිමානි භික්කවේ ඉන්ද්‍රියානි කතමානි පංච. මෙන්න මේ පහක් තියෙනවා ඉන්ද්‍රිය ධර්මයන්. කුමක්ද ඉන්ද්‍රිය ධර්ම පහ? සතීන්ද්‍රියන්, විරේන්ද්‍රියන්, සතීන්ද්‍රියන්, සමාධීන්ද්‍රයන්, අඤ්ඤා ඉන්ද්‍රයන්. ඉමානිකෝ භික්කවේ පංචින්ද්‍රයානි, ඉමේ සංකෝ භික්කවේ පච්චත්තං. ඉන්ද්‍රයානං සමත්තා පරිපූරත්තා අරහං හෝති තතෝ මුදුතරේහි අනාගාමී හෝතු තතෝ මුදුතරේහි සකදාගාමී හෝති තතෝ මුදුතරේහි සෝතාපන්නෝ හෝති තතෝ මුදුතරේහි ධම්මානුසාරේ හෝති තතෝ මුදුතරේහි ශ්‍රද්ධානුසාරේ හෝති. යමෙක් මේ ඉන්ද්‍රිය ධර්මයන් සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් පූර්ණ වශයෙන් ඉතාම හොඳට වැඩුවොත් එයා ලබන ප්‍රතිලාභය කුමක්ද? මනාකොට අවබෝධ කරගත්තොත්, මනාකොට වැඩුවොත් එයා ලබන ප්‍රධාන අවබෝධය මොකද්ද? අරහං හෝති, අරහත් භාවය ලබනවා. මේ මේ ඉන්ද්‍රිය ධර්මයන් මනාකොට වඩන කෙනා මේ අරහත් බෝධිය ලබනවා. ඊට වඩා මුදුතරේහි කියලා පෙන්වන්නේ යම් ඊට වඩා ටිකක් අඩුවේ, ඊට වඩා ටිකක් මෘදු ලෙස වැඩුණොත් එහෙම යාට ලැබෙන ප්‍රතිලාභය මොකද්ද? අනාගාමී හෝති, අනාගාමී ප්‍රතිඵලය ලැබෙනවා. තතෝ මුදුතරේහි සකදාගාමී හෝති. ඊටත් වඩා ටිකක් මෘදු වුණොත් එහෙම යාගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් එයා ලබන සකදාගාමී තත්ත්වේ ලබනවා. ඊටත් වඩා මෘදු වුණොත් එහෙම යා සෝතාපට්ටි ඵලයේ පිහිටනවා. ඊටත් වඩා මෘදු භාවයකටපත් වුණොත් එහෙම මොකද වෙන්නේ? ධම්මානුසාරී කෙනෙක් බවට පත් වෙන. ඒ කියන්නේ ධර්මය අහන්න බවට පත් වෙන. සෝතාපට්ටි ඵලයට පත් වෙන්න බැහැනේ. දැන් ටිකක් මේ ධර්මය අහලා ඵලයට පත් වෙන්න බැරුව සමහර අය ඉන්න පිරිස ලැබෙන්නේ ගණේට වැටෙන්නේ ධම්මානුසාරී ගණේට. ඊටත් වඩා මුදු භාවයට පත් වුණොත් එහෙම ශ්‍රද්ධානුසාරී. එයා ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ධර්මයට කැමති. උපකාරක කරන ඒ කටයුතු ආදිය සිද්ධ කර ගන්නට සහයෝගය ලබා දෙනවා. ධර්මය ගොඩාක් ප්‍රචාරය කිරීමට ඒ වගේ දේවල් වලට සහයෝගය ලබා දෙමින් කටයුතු කරනවා. ඉතින් අපි පහළ ඉඳන් උඩට යන්න ඕනේ. මොනවද? සද්ධානුසාරී තැනින් ධම්මානුසාරී තැනට ඇවිල්ලා, ධම්මානුසාරී තැනින් සෝතාපට්ටි තත්වයට ඇවිල්ලා, සෝතාපට්ටි තැනින් අර සකදාගාමී අනාගාමී අරහත් කියන ඒ පිළිවෙලට සමන් ගමන් කරනවා. කුමක්ද දියුණු කරන්න තියෙන අපිට මේ ධර්මය? සද්ධා ඉන්ද්‍රියයි, විරි ඉන්ද්‍රියයි, සති ඉන්ද්‍රියයි, සමාධි ඉන්ද්‍රියයි, ප්‍රඥා ඉන්ද්‍රියයි කියන මේ ඉන්ද්‍රිය ධර්ම. හොඳයි, මේ ඉන්ද්‍රිය ධර්ම රැගෙන මේ මේ මෙවලමක්, මේ ධර්මයේ රැගෙන යන මෙවලමක්, මාර්ගය, ධර්මයේ රැගෙන යන මාර්ගය. එහෙමනම් මේ ධර්මයටයි ඔබ මේ සියලුම දේ කරන්න ඕන. ශ්‍රද්ධාව ධර්මයට, වීරිය ධර්මයට, සිහිය ධර්මයට, සමාධිය ධර්මයට, ප්‍රඥාව ධර්මයට. වෙන දෙයක් ගොඩනගන්න හදන්න නෙමෙයි. එහෙමනම් දැන් ධර්මයේ ගොඩනගෙන යම් මෙවලමක්, ධර්මයේ මනා කොට හඳුනාගෙන මේ ඉන්ද්‍රිය ධර්මයන් වඩන කෙනා තමයි ලබන්නේ. ඉතින් ඒ ධර්මය අරගෙන වේගෙන් ඉස්සරහට යන කෙනා අරිහත්ත්වයට, ඊට පස්සේ අනාගාමී, සකදාගාමී, සෝවාන් සහ ධම්මානුසාරී සහ ශ්‍රද්ධානුසාරී තැනටපත් වෙනවා. මේ ධර්මයේ වැඩෙන තරමට ඒ කාරණේත් හොඳට පැහැදිලි කරගත්තාම හරි. දැන් බලන්න ඔබ යම් ධර්මක ප්‍රඥාවක් තියෙන නිසා, සතියක් සමාධියක් තියෙන නිසාම තමයි ඔබ ධම්මානුසාරී වෙන්නේ, බණ අහන්න එන්නේ, සද්ධානුසාරී වෙලා තියෙන්නේ. එය වඩා වර්ධනය කර ගැනීමෙන් තමයි සෝතාපට්ටි ඵලයට පත් වෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන දුරු කරන්නේ. තවදුරටත් අපේ ශ්‍රද්ධාවත්, අපේ වීරියත්, සති සමාධි ප්‍රඥාවල් තව තවත් දියුණු වෙන තරමට ධර්මයේ සමග නිකම්ම නිකං සතියක් දියුණු වෙලා වැඩක් නැහැ. නිකම්ම නිකං ශ්‍රද්ධාවක් දියුණු වෙලා වැඩක් නැහැ. ඒක වෙනත් ආගමිකයොත් වෙනත් ඒ ආගමට පුදුම ශ්‍රද්ධාවක් නැති වෙන්නේ. ජීවිතේ පුද කරන ශ්‍රද්ධාවක් දෙන. එහෙම ශ්‍රද්ධාවක් වැඩක් නැහැ. කුමන හෝ ශ්‍රද්ධාවක් නෙමෙයි. කුමන හෝ විරියක් නෙමෙයි, කුමන හෝ සතියක් නෙමෙයි, කුමන හෝ සමාධියක් නෙමෙයි, කුමන හෝ ප්‍රඥාවක් නෙමෙයි. නිර්වාණය හඳුන ගන්නා ප්‍රඥාව යාට තියෙනවා. නිර්වාණ ධර්මයේ හඳුනා ගන්නා වූ සතිය තියෙනවා. නිර්වාණ ධර්මයේ උදසවන වීරිය තියෙනවා. නිර්වාණ ධර්මයේ උදසවන ඉන්ද්‍රිය ධර්මයේ තියෙනවා. දැන් නිර්වාණ ධර්මයේ පිළිබඳව අපි ස්වාමීන් වහන්සේ විග්‍රහයන් පවත්වන ඒ විග්‍රහයන් ඔස්සේ මේ ඉන්ද්‍රිය ධර්මයන් වඩ아가න ඉස්සරහට ගමන් කරන්නම ඕනේ. අපි සොයන නිවන පින්නතුනේ මා දේශනා කරන නිවන නම් මලාට පස්සේ උපදින්නේ නැති නිවනක් නොවේ. මා දේශනා කරන නිවන මලාට පස්සේ උපදින්නේ නැති නිවනක් නෙමෙයි. ඒක බුද්ධානුශාසනය. ඔය කෝසල සංයුක්ති ඊටාම පැහැදිලිව කුසල රජතුමා අහනවා උප්පලවන්න මහ රහත් වෙනුගෙන් බුදුරජාණන් වහන්සේ මරණුන් පස්සේ උපදීද නූපදීද කියලා. ඊටාම පැහැදිලිව දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කර නැත. එහෙමනම් සමස්ත බෞද්ධයෝ හැටියට අපි ඔළුවට දාලා තියෙන ජාතිය, අපි ඔළුවට දාගෙන තියෙන සංසාරය පිළිබඳව ලොකු දුර්වලතාවයක් තියෙනවා. ඊට පස්සේ අහන ඇත්තෙත් නැද්ද නැත්තෙත් නැද්ද? එසේ දේශනා කර නැත. එහෙනම් මරණින් පස්සේ උපතක් ඇද්ද? එසේ දේශනා කර නැත. මරණ පස්සේ උපතක් නැද්ද? එසේද දේශනා කර නැත. ඇත්තෙත් නැද්ද නැත්තෙත් නැද්ද? එසේද දේශනා කර නැත. මේක අවබෝධයෙන් ලබා ගත යුතු උත්තරයක් මිසක් වාචිකව ලබා ගත යුතු උත්තරයක් නොවේ. ඊළඟට මේ රජතුමාට පැහැදිලි කළ දෙනවා මහරජ අනන්ත දේ අනන්ත ලෙසම තේරුම් ගන්න. අනන්ත දේ අනන්ත ලෙසම තේරුම් ගන්න. මේ ගංගානම් නදියේ තියෙන වැලි කැට ගණන් කරන්න පුළුවන් ගණිතඥයෙක් ඔබ ළඟ ඉන්නවාද? ඊට පස්සේ කියනවා මේ මාළඟ එහෙම ගණිතඥයෙක් නැහැ. මහා සාගරයේ තියෙන දියබිඳු ගාන ගණන් කරන්න පුළුවන් කෙනෙක් ගණිතඥයෙක් ඔබ ළඟ ඉන්නවාද? නැහැ. මේ විශ්වයේ දිග පළල වනින්න පුළුවන් ගණිතඥයෙක් ඔබ ළඟ ඉන්නවාද? නැහැ. ඒවා අපි අනන්තයි කියලා අත්හැර දාලා තියෙනවා. ඒව ගණනය කරන්න ගිහිල්ලා ගණන් හදා ගන්න බැරි වෙනවා, පැටලුම් සහගතයි. ඒ නිසා අපි ඒව අනන්ත දේවල් හැටියට අත්හැර දාලා ඉන්නවා. අනන්ත දේ අනන්ත විදියටම අත්හැර දාලා ඉන්නවා. දැන් අපි අනන්ත දේ අනන්ත විදියටම ඒ භෞතික දේවල් එහෙම අත්හැර දැම්මට මේ අනන්ත වූ ධර්මය අනන්ත ලෙස අවබෝධ කරගන්න ඕන. අනන්ත ලෙස ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. තාප්පෙන් එහා පැත්තේ ඇති දේ පිළිබඳව මෙහා පැත්තේ ඉඳගෙන සංකල්පයක් ඇති කරගත්තාම එයාට ඒ පමණින් සෑහීමට පත්විය හැකි නම් තාපෙන් එහා පැත්තේ ඇති දේ පිළිබඳව ඉනිමගක් තියා කුටුවක් තියලා බලන්න උත්සාහයක් කරන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ සංකල්පය තමන් හඳුනාගත්ත විදිය තමන් ඉගෙනගත්ත විදිය හරි කියලා යම් කිසි කෙනෙක් හිතුවොත් එහෙම මොකද වෙන්නේ? තාපෙන් මෙහා පැත්තේ ඉඳගෙන තාපෙන් එහා පැත්තේ දේ පිළිබඳව සංකල්පයක් ඇති කරගෙන නතර වෙන මිනිස්සෙක් වාගේ. නිතරම තමන් ඇති කරගන්නා වූ දේ සංකල්පයක් නම් සංකල්ප බාර ගන්න කෙනෙක් නොවේ, ප්‍රත්‍යක්ෂතාවයේ මුල් කරගත් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ විදිහට ගමන් කරන කෙනාටයි මේ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා අපි බොහෝ දෙනෙක් අපේ ස්වාමීන් වහන්සේලා, ගරු හාමුදුරන් වහන්සේලා, ගිහි පිරිනතුන් පිළිබඳව නිර්වාණය පිළිබඳව තද බල සංකල්පයක් තියෙනවද නැද්ද? තියෙනවා. තාප්පේ මෙහා පැත්තේ ඉඳන් සෝවාන් මාර්ගඵලය පිළිබඳව තද සංකල්පයක් තියෙනවා. තාප්පෙන් එහා පැත්ත දැකලා නෙමෙයි මෙහා පැත්තේ ඉඳන් සංකල්පය. ආර්ය ශ්‍රාන්ත මාර්ගය පිළිබඳව තද බල සංකල්ප තියෙනවා මෙහා පැත්තේ ඉඳන්. අනිකුත් ආගමිකයන්ටත් ස්වර්ගය පිළිබඳව තද බල සංකල්ප, බ්‍රහ්මයා පිළිබඳව තද බල සංකල්පය, දෙවියන් වහන්සේ පිළිබඳව තද බල සංකල්පය, ඉන්නවා කිව්වොත් ඉන්නවා, නැහැ කිව්වොත් නැහැ. ඒ නිසා මම කියන්නේ නැහැ ඉන්නවා කියලාවත් නැහැ කියලාවත්. මගේ දේශනාව තුල නැහැ දෙයියෝ ඉන්නවා කියලාවත් නැහැ කියලාවත් මම කියන්නේ නැහැ. මට සියලුම දෙවියන් සමග මුණ ගැහෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, අසංකාරිකව නාම රූප දෙකෙන් තොරව සියලු දෙවියෝ මං හඳුන ගන්නවා, ඒවන් එක්ක කතා බහ කරනවා. ලෝව මවාපෑ දෙවිවරුත් ඉන්නෝ, නාම රූප දෙකම නැහැ. ඒ සියලුම දෙවිවරු මුණ ගැහෙන්න පුළුවන්. හැබැයි නාම රූප දෙකෙන් තොරව. දෙවියන්ට පුජ්‍යල ભેදණිය නැහැ. ස්ත්‍රී පුරුෂ ભેදණිය නැහැ. දෙවියන් පිනේ සිටින්නේ ස්ත්‍රියක් හැටියට පුරුෂයෙක් හැටියට නොවේ. ඉතින් ඔහොම දේශනා කළාම ඕක පිළිගන්න බෑනේ විමසුම් බුද්ධියක් නැත්තම්. ස්ත්‍රී පුරුෂ වේදනාවකින් තොරව යංගිසි පුජ්‍යලයක ඔබ තුල ඉස්සරහා පෙනී හිටියොත් ඒ පුජ්‍යලයා මොන වගේ කෙනෙක් වේද? නාම රූප දෙකකින් තොරව පුජ්‍යලයක ඔබ ඉස්සරහා පෙනී හිටියොත් ඔබට දකින්න පුළුවන්ද? නේද? ඇඩ්ඩි මහත්තය ඉස්සරහා පෙනී හිටිනවා. ඇඩ්ඩි මහත්තයගේ රූපේ ඇඩ්ඩි මහත්තයගේ නමයි තියෙනවා. නම ඔස්සේ තියෙනවා යා පිළිබඳව සංකල්පය, රූපය ඔස්සේ පේනවා අපේ යාට රූපය පේනවා. දැන් අපිට දෙන්න පේනවා. නාම රූප දෙකෙන් තොරව ඉස්සරහා කෙනෙක් පිහිටනවා. හිඳ හිට ගන්නවා. අවර පේනවා. දැන් අඩු ශ්‍රද්ධාවක් තියෙන මොඩු ශ්‍රද්ධාවක් තියෙනවා නම් එයාට මේක තේරුම් ගන්න බෑ. තාඩින්ගක් වැඩිපුර ශ්‍රද්ධාවක් තියෙනවා නම් ධම්මානුසාරී බවටපත් වෙනවා. කොහොමරි තේරුම් ගන්න ඕනේ කියන තැනට එනවා. ධර්මය මම හඳුනා ගත යුතුයි කියන තැනට එනවා. ඉනත් වැඩි ටිකක් වැඩි වුණොත් එයා සෝතාපට්ටි ඵලය දක්වා ගමන් කරන බලවේගයක් බවට පත් වෙනවා. ඉතින් අපේ පළවෙනි උත්සාහය තමයි ප්‍රමුඛ උත්සාහය තමයි. අපි කැමති නෑ අපිට දන් දුන්නු අපිට උපකාර කරපු වෙනතුන් අපාය යනවට කැමති නෑ. අවීචි මහ නරකයට වැටෙනවට කැමති නෑ වැරද්දෙන් හරි. ඒක තමයි ස්වභාවය. ඒකෙන් වළක්වන්න තියෙන එකම ධර්මය තමයි කියන්නේ. ඉතින් පින්කම් කියලා කියන්නේ අර කෝප්පෙන් වැවක් පුරවන්න අරන් යන වතුර වගේ. කෝප්පෙන් අරන් ගිහිල්ලා වැවක් පුරවන කවුරු හරි. පුළුවන්. පින්කම් වල ඇති වෙන බලය ලෝකෝත්තර බලයත් එක්ක බලනකොට ගොඩාක් අඩුයි. ලෝකෝත්තර ඥානයෙන් මේ භාවනාත්මක දර්ශන ඥානයෙන් ඔබේ සාංසාරික අපාය වළක්වන බලවේගය ගඟක් හැරෙව්වා වගේ පිරෙන්නේ. පින්කම් වල ඇති බලය මේ කෝප්පෙන් නාවනෝ වගේ ගිරිල්ල වක් කරනවා වගේ කුඩයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදු කෙනෙකුට සියක් පසක් උපස්ථාන කරනවට වඩා ශ්‍රේෂ්ඨයි සෝතාපට්ටි ඵලය ලැබීම. ඔබ හිතන්නේ බුදු කෙනෙකුට දවසක් කරන උපස්ථාන කිරීමෙන් ලබන ආනිසංස ඔබට පුළුවන් ද දෛනිකව මුළු ජීවිතේ පුරාම කටින් පිංකම් කරත් ලබන්න? බෑ. ඒ තරම් ප්‍රබලයි බුදුවරයෙකුට බත් හැන්දක් බෙදෙන එක. උපස්ථානයක් කරන එක දවසක් කරන ඒ බුද්ධ උපස්ථානය තරම් ප්‍රබල කරගන්න අමාරු වෙන්න පුළුවන්. දෛනිකවම කටින් පිංකම් කරන ජීවිත අවුරුදු 80ක් 100ක් ඒ බලය ගන්න අමාරුයි. එහෙමනම් ඒ බලය තවත් ප්‍රබල වෙලා තමයි බුදුවරයෙකුට අවුරුදු 100ක් උපස්ථාන කිරීම. ඒ උපස්ථාන කිරීම නම් වඩා ප්‍රබලයි බලවත් ශ්‍රේෂ්ඨයි. මොනවද පළවෙනි සෝතාපට්ටි මාර්ග ඵලය ලැබෙන්නේ. එහෙමනම් ඔබ ජීවි කැප කරන්න ඕන, ඥානෙ කැප කරන්න ඕන, තමන්ගේ සතිය සමාධියේ වීරිය කැප කරන්න ඕන. කුමක් සඳහාද? මේ ධර්ම අවබෝධය පිණිස. මේ අවබෝධය කරා යනකොට තමා තුල වෙනසක් ඇති වුණයි කියලා බය වෙන්න එපා. තමන් මැරෙන්න හදනවා වගේ දැනුණයි කියලා බය වෙන්න එපා. මැරෙන සියල්ල මැරෙද්දා. මම කියන්නේ මායයට අයිති දේවල් මට එපා. මායයට අයිති දේවල් මට එපා. ලෞකික ජීවිතේ වුණත් එහෙමයි මම කියලා තියෙන්නේ. මට ලැබෙන සියල්ල ලැබෙද්දා, නොලැබෙන සියල්ල නොලැබෙද්දා. එතකොට මොනතරම් සහනශීලී තැනකදී ඉන්නේ? නොලැබෙන දේවල් ලැබෙන්න කියලා හිතන්නේ. ලැබෙන සියල්ල ලැබෙද්දා, නොලැබෙන සියල්ලම නොලැබෙද්දා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ලැබුණයි කියලා කලබල වෙන්නේ නැහැ, නොලැබුණයි කියලා කලබලයකුත් නැහැ. ලැබෙන සියල්ල ලැබෙද්දා, නොලැබෙන සියල්ල නොලැබෙද්දා. එච්චර. මා ලැබීම් අතරවත් නොලැබීම් අතරවත් නැත. ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ධර්මයේ පිළිබඳව නිවැරදි ඉලක්කය ලබා ගන්න ඕන. අවසාන දෘෂ්ටියෙන් නිදහස් වෙන්න ඕන. ඉබේ අවබෝධ වෙන්නේ බණහගෙන සිටියාම ඉබේ අවබෝධ වෙනවයි කියන සංකල්පය අත්හරින්න ඕන. මට මේක ඉබේ මෙහෙම අවබෝධ වෙයි, ඇඟේ වෙනසක් වෙයි, චලනයක් වෙයි, එහෙම බලාපොරොත්තු වෙමින් ඉන්නපා. එහෙම විය යුතු නැහැ. ඔබ ධර්මයේ සොයා ගත යුතුයි. ඔබ ළඟ කෙලෙස් ගඳ, කෙලෙස් කහට තීදි, දෘෂ්ටි තීදි කවදාවත් ධර්මයට ඔබපත් වෙන්නේ නැහැ. ඒක ඔබට ඉබේ ලැබෙන දෙයක්වත්, ඔබ ලබා ගන්න දෙයක්වත් නෙවෙයි. දැන් ඔබ මේක තේරුම් ගත්තද? ආයනසිකේ වචනේ තේරුණාද? එය ඔබට ඉබේ ලැබෙන දෙයක්වත්, ඔබ ලබා ගන්නා වූ දෙයක්වත් නොවේ. නැවම බණ අහලා තියෙනවද? ඊට කලින් නෑ. අපිට අර ඕන අර චක්කරේ වගේ ස්ථීර ගණන් ඕන, මිනි ඕන. අපිට විමසලා තේරුම් කරගන්න බෑ. අපිට අවශ්‍යයි අපිව අදාළ තැනින් ගිනින් තියන්න ඕන. ඒ කියන්නේ අතපය කොර එක්කෙනෙක් මොකද කියන්නේ? මාව එක්කයි යන්න වොෂ්රූම්, ඔන්න එක්කයි යන වොෂ්රූම් එකට. මාව ගෙනල්ලා තියන්න නිදන කාමරෙන්, ඔන්න නිදන කාමරෙන් යනවා තියෙනවා. ඔන්න මාව ගිනින් තියන්න ටීවී කාමරෙන්, ඔන්න ටීවී කාමරෙන් ඉතින් මාව ගිනින් තියන්න එළියෙන්, දැන් ඔන්න එළියෙන් ඉතින් තියෙනවා. හැබැයි යම් කිසි කෙනෙකුට අතපය තියෙන කෙනෙක් ඉන්නවා. එයා කාටවත් කියනවද මාව මේ වොෂ්රූම් එක යන්න කියලා? එයාම නැගිටලා යනවා. එයාම නැගිටලා ටීවී කාමරයට යනවා. එයාම නැගිටලා තමන්ගේ මුළු තැන්ගෙට යනවා. එයාම නැගිටලා එයාගේ එළියට පහළට යා යනවා. ඒ නිසා ඔබේ බුද්ධිය ගිනින් තියන්න ඕනද අපි නිවෙරට? ඔබේ අවබෝධය කියන තැනට ඔබේ මනස මම ගිලිලා තියන්න ඕනද? එහෙම වුණොත් ඔබ කොරෙක්. ඔබ විසින් යා යුතුයි අවබෝධය කියන තැනට. මම පෙන්නනවා විතරයි යන්න ඕන අවබෝධාත්මක මාර්ගය. ඔබ විසින් යා යුතුයි. මොකද ඔබ කොරෙක් නොවේනේ, මම ගිනිලා තියන්න ඕනේ. නමුත් ගොඩාක් ඉන්න බෞද්ධයෝ කොරු. ඒගොල්ලන්ට හරියට ගිහිල්ලා මෙන්න 2 2 4යි කියලා මේ ගාන දෙනවා. එහෙනම් 2 2 4යි හරි. චක්කරේ කටපාඩම් කරන සමාජයක් නෙන්නේ. අපිට පාසල් වල ගෙන්වෙ හැම නෙවෙයිද? චක්කරේ කටපාඩම් කෙරෙව්වා. මොන මොඩරන්ද චක්කරේ කටපාඩම් කරන්නේ? 2 2 4 කියලා සම්මතයක් හදලා කටපාඩමක් දුන්නා වැඩක් තියෙනවද? ළමයා ගණිතඥයෙක් වෙනවද? එයාට කොහොමද මේ 2 2 4 කියලා හැදෙන්නේ කියලා මේක එකතු වෙන විදිය කියලා දෙනවා මිසක් කටපාඩම් කරලා මේක වැඩක් වෙන්නේ නැහැ. ගාතාවල් කටපාඩම් කරලා වැඩක් තියෙනවද? අපි පාඩම් කළා කියන්නේ විනුතුනේ අප්‍රමාණයි. ඒ පාඩම් කරපු ඒවා තේරුම් සමහරලාට කොච්චර අර්ථවත් දේවල්ද? කටපාඩම් විතරයි. අපිත් කටපාඩම ගත්තේ අපිත් කටපාඩම හොඳට දෙනවා තාලෙට. සම්පූර්ණ පන්සල් වල තියෙන කටපාඩම් ක්‍රමය. නමුත් ඇත්තට මේ ගාථාවල් වල මේ පදවල මොනවද තිබ්බ කියලා අලුතෙන් අපි කියවනකොට තමයි දන්නේ. නැත්තම් පොඩි කාලේ නම් අපි ඒවා කිසිවක්ම දන්නේ නැහැ. අපි මුළු ධම්මපදේම කටපාඩම් දෙනවා. ඈ අපි බුද්ධ ගජ්ජය සකස් කඩ නාමාෂ්ට සතකේ ධන දෙවි හැල්ල සූර්ය සතකේ නම් පොත ඔක්කොම කටපාඩම් දෙනවා. ඒ පිළිබඳව සංකල්ප ඇති කරගන්න නැතුව වැඩක් වෙන්නේ නැහැ. දැන් අක්ෂර ටික කියලා දෙනවා. ඒ අක්ෂර පිළිබඳව සංකල්ප ඇති කරන්නේ නැත්නම් වැඩක් නැහැ. ඒ වගේ මේ ධර්මයේ පිළිබඳව හුදෙක් පටු ආකල්පයකට පත්වීමෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. නිවන මෙයයි කියලා ආකල්පයක් ඇති කරගෙන මොකටද? ධර්මයේ මෙයයි කියලා ආකල්පයක් ඇති කරගෙන මොකටද? සෝහාන් මාර්ගඵලය මෙයයි කියලා ආකල්පයක් ඇති කරගෙන මොකටද? ඔබ ඒ දේ දකින්න නැතුව, ඔබ ඒ දේ ප්‍රත්‍යක්ෂ කරන්න නැතුව, ඔබ ඒ දේ තේරුම් ගන්න නැතුව, ඒ කොහොමද සැකසෙන්නේ? ඒ කොහොමද ඒ දේ පහළ වෙන්නේ? එහි ගුණාත්මක தත්වය මොකද්ද යන්න පිළිබඳව දන්නේ නැතුව කොහොමද? නුවර එළියට ගියපු නැති කෙනෙකුට, නුවර එළියට ගියපු මිනිස්සෙක් මෙහි ඉඳලා විග්‍රහයක් කරනවා. මං අහන්නේ කරන්න පුළුවන්ද? ඒ කලාට ඒ මිනිස්යාව මෙහි ඉඳගෙන ඒ දේ ඒ විදියට හරියට තේරුම් ගන්නවද? තේරුම් ගන්නේ නැහැ. හරිම පුස් අදහසක්, පුස් කාරණයක්. ඒසා වහාම ඔබගේ සංකල්පත් හරින්. ප්‍රත්‍යක්ෂතාවයට මුල් තැන දෙන්න. සංකල්ප වශයෙන් තියෙන සියල්ල අත්හරින්න. දෘෂ්ටි වශයෙන් තියෙන සියල්ල අත්හරින්න. ප්‍රත්‍යක්ෂ වූ එක් දෙයක් හරි තියෙනවා නම් ඒ දේවල් තිබුණා වේ. ප්‍රත්‍යක්ෂ වූ කිසිවක් දරාගෙන සිටීමට අවශ්‍ය නැත. එය ස්වභාවයෙන් තමා තුළ පිහිටන දෙයක් බවට පත් වෙනවා. මතකයේ තබා ගැනීමට අවශ්‍ය නැහැ ප්‍රත්‍යක්ෂ වූ දේ. ඒ නිසා ධර්මය ප්‍රත්‍යක්ෂ කරමින් ඉදිරියට ඇදෙන්න එවිට ඔබට ධර්මය මතක තබා ගැනීමට අවශ්‍ය නැත. ලියලා තබා ගැනීමට අවශ්‍යත් නැත. ඒ ලියුවට කමන්නේ මිලියන් එපයි කියන එක නෙමෙයි. එහෙම තබා ගැනීමට අවශ්‍ය නැහැ. ඔබේ තුල සජීවී අවබෝධයක් පවතින්න පටන් ගන්නවා. මැදින් විරහිත තත්වය අවබෝධ කරගන්න. හැමදෙනාම දැන් භාවනාත්මක වශයෙන් ටික වෙලාවක් වඩන්න. මම පැහැදිලි කරන්නම් පින්වතුන්ට. මම පැහැදිලි කරන්නම්. ඒ විදිහට තමන්ගේ මනස හසුරුවා ගන්න. මනාකොට ඉන්ද්‍රිය ධර්මයන් නැති කරගන්න. ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව කැමැත්ත තියෙන පින්වතුන් ඉන්නේ. ඒ වගේම වීරියත්, හොඳ සිහියත්, නිර්වාණ ධර්මයේ උදෙසාවන නැඹුරු වූ සමාධියකුත්, ඒ සමස්තය සියල්ල හඳුනා ගන්නා මනා ප්‍රඥාවක් නුවණ තමන් ඇති කරගෙන හොඳ අවදියෙන් සිටින්න. ඔබ මුලින්ම හඳුනා ගන්න පුජ්ජල මෙහෙවීම කියන එක ඔබ ළඟ තියෙනවා. ඒ ගුණය පුජ්ජල මෙහෙවීම. පුජ්ජලයා කියන්නේ ඔබට, මට. පුජ්ජලයෝ නෙමෙයි පුජ්ජලයා. ඔබ තනිව මම කියලා හිතන්න. පුජ්ජල මෙහෙවීම, මගේ මෙහෙවීම. මනාව හඳුන ගන්න. ඒ පුජ්‍යල මෙහෙවීමෙන් තමන් ඉවත් වන්න. එම පුජ්‍යල මෙහෙවීමෙන් තමන් ඉවත් වන්න. මේ පුජ්‍යල මෙහෙවීම නිර්වාණ ධර්මය දැකීමට බාධාවක්. සත්‍ය අවබෝධයට බාධාවක්. මානසික සහනයට බාධාවක්. පුජ්‍යල මෙහෙවීමෙන් ඔබ ඉවත් වන්න. පුජ්‍යල මෙහෙවීමේ ලක්ෂණ මොකක්ද කුමක්ද කියලා ඔබ අවබෝධ කරගෙන ඇති මේ වෙනකොට මගේ කැමැත්ත සහ මගේ අකමැත්ත පරිදි සිදුවන මෙහෙවීම සෑම විටම කුමන හෝ පුජ්‍යලත්වයේ විසින් යොදවන සංඥාවකින්ම පැවැත්මට කැමැත්ත. ඒකට කියනවා පුජ්‍යල මෙහෙවීම. ඔබ විසින්ම තීරණය කරන පාලනයකට ඔබ කැමති වීම පුජ්‍යල මෙහෙවීම කුමන හෝ වේවා. ඒක ප්‍රශ්නයක් නෑ. මම සමහර විට මගේ මනසේ මුකුත්ම නැතුව මනස මට හිස්ව තබා ගන්න ඕන කියලා සිතුවොත් එයද ධර්මය නොවේ, එයද පුජ්‍යල මෙහෙවීමක්. ධර්මය කියන්නේ මේයි කියලා ඔබ සංකල්පයක් ඇති කරගත්තොත් එයත් ධර්මයනේ. මේ විට ඒක පුජ්‍යල මෙහෙවීමක්, පුජ්‍යලත්වයක්, අමංකාරයක්. අමංකාරයෙහිවත් මම විසින් ගොඩනගන චිත්‍රය, සංකල්පය, මමත්වය සහ මනෝමය ස්වභාවය. මේ මනෝමය ස්වභාවයන් අතර මා පැවැත්වීම පැවැත්වීම ස්වභාවය ස්වභාවිකත්වය හඳුනා ගැනීමට බාධාවක්. එනිසා ඔබේ හිත ඔබ දිය කර හරින්න, ඔබේ පුජ්‍යලත්වය ඔබ දිය කර හරින්න, පා කර හරින්න, දැඩි බව පා කර හරින්න. කුමන හෝ ආකාරයකින් කැටිවන පුජ්‍යලත්වය මග හරින්න. කුමන හෝ ආකාරයකින් කැටිවෙන සැකසෙන පුජ්‍යලත්වය දිය කර හරින්න, දිය වෙන්නට ඉඩ හරින්න, නැවත නැවත පුජ්‍යලත්වයටම පා නොතබන්න, නැවත නැවත පුජ්‍යලත්වයට පා නොතබන්න, ඔබ නැවත ප්‍රඥාවෙන් සතියෙන් බලන්න, නැවත පුජ්‍යල ක්‍රියාකාරකමක ඔබ හිර වෙලාද ඉන්නේ. එහෙමනම් ඔබට වැරදුනා, මග වැරදුනා, මග හදාගන්න. පුජ්‍යලත්වයට නැවත නැවත පා නොතබන්න, ධර්මානුගත කරන්න. ඔබ විසින් සාධන න්‍යායන් වලින් තොරව මනසට ක්‍රියාත්මක වන්න ඉඩ හරින්න. ඔබ විසින් සාධන න්‍යායන් ප්‍රතිපත්ති සංකල්ප දෘෂ්ටි වලින් තොරව ඔබේ මනසට ක්‍රියාත්මක වන්නට ඉඩ හරින්න. ඔබේ මනසේ ක්‍රියාත්මක වන හැම දෙයක්ම ඔබගේ න්‍යායන් මතයි සිදුවන්නේ. ඔබ විසින් න්‍යායන් ලබා නොදෙන තැන ඔබගේ මනසේ කිසිවක් ක්‍රියාත්මක වීමට පුළුවන් කමක් නැහැ. ඔබ ධර්මයේද ලබා ගත යුත්තේ මනා කොටයි. ධර්මය දැඩි කොට ගත්තොත් ඔබ පදවන වාහනේ සුඛාරම තදින් අල්ලගත්තා කෙනෙක් බවට පත් වෙනවා. මොටෝ සයිකලයක හැන්ඩල් එක තදින් අල්ලගත්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබ ධර්මයේ තදින් ගත්තොත් වීණා වාදනය කරන කෙනෙක් අවස්ථානුරූපීව මෘදු සහ තද කරමින් ලස්සන හඬ මතු කර ගන්නවා. ඒ වගේ තමන් ධර්මයේ ගුණය මතු කර ගන්න ඕනේ. ධර්මයක් අවස්ථාන රූපීව මනාකොට හසුරවන්න ඕනේ. ඔබේ මනසට මානසික සහනය, සතුට, ප්‍රීතිය, ප්‍රමෝදය එකතු වන්නට ඉඩ හරින්න. දුක, සංවේග, සන්තාප, කනස්සල්ල දුරු වන්නට ඉඩ හරින්න. දුරු වන ආකාරයට මනස සාදා ගන්න. විවිධ කරුණු නිසා ඇතිවන දුක සතුට නොවේ. ඔබේ හිතෙහි ඇතිවෙන්න ඕන සංස්කාරක ධර්මයන්, දෘෂ්ටි, සංකල්ප දුරවීම නිසා ඇතිවන මානසික නිදහසේ සතුට රැස්වන්න ඉඩ හරින්න. මනාකොට ධර්මය භුක්ති විඳින්න. හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරන දෙයක් කෙනෙක් නෙමෙයි, එක් දෙයක් ඔබ අනුමත කරනෝ. ඒ තමයි කුජලත්වයෙන් තොර වූ අවස්ථාව. ඔබ හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරන කෙනෙක් නොවිය යුතුයි. ඔබ එකම එක දෙයක් අනුමත කරනවා. කුමක්ද? කුජලත්වයෙන් තොර වූ අවස්ථාව. ඒ අනුමතියට ඔබ පත් වෙන්න, ඒ අනුමතිය ඔබ විඳින්න, ඒ අනුමතිය ඔබගේ ජීවිතේ කරගන්න, ඒ අනුමැතිය ඔබ වඩන්න, ඒ සොයන්න, ඒ ලබන්න. ඔබගේ අනුමැතිය කුජලත්වයෙන් තොර වූ අවස්ථාවයි. ඔබ විසින් නොකළ යුතු කිසිවක් නැත. ධර්ම අවබෝධය පිණිස නොකළ යුතු කිසිවක් නැත. කල යුතු කිසිවක් නැත. ඒ ප්‍රායෝගික කරන්න ඔබ තුල ඔබ විසින් නොකල යුතු කිසිවක් නැත. කල යුතු කිසිවක් නැත. ඒ මනාව හසුරවන්න එයින් අදහස් වන්නේ කළත් කමක් නැහැ, නොකළත් කමක් නැහැ, ඔහේ ඉන්නවා කියන එක නෙමෙයි. කළ යුතු කිසිවක් නැත වචනය පූර්ණාර්ථයෙන් ලබන්න නොකළ යුතු කිසිවක්ම නැත. ඔබේ කාය විඥාණයට කළ හැකි දෙයක් නොවේ. ඔබේ කාය විඥාන ධාතුව නිදහස් කළ යුතුයි. ඔබේ මනෝ විඥාණයට කළ හැකි දෙයක් නෙමේ. මනෝ විඥාන ධාතුව නිදහස් කළ යුතුය. ඔබේ පුජ්ජල විඥාන ධාතුවට කළ හැකි දෙයක් නොවේ. පුජ්ජල විඥාන ධාතුව නිදහස් කළ යුතුය. ධර්මයේ උපදින්න, ධර්මයේ පහළ වෙන්න ඔබ පුජ්ජල විඥාන ධාතුව නිදහස් කළ යුතුයි. අසංඛාරික සතුට, සහනය, සැහැල්ලුව ඔබේ හදවත, ඔබේ ආත්මය වෙලා ගන්නට ඉඩ හරින්න. අසංඛාරික ධර්මයට, ඒ කියන්නේ දෙයක් නොවන, යමක් නොවන, සිද්ධියක් නොවන, සංකල්පයක් නොවන දෙයක්, දෙයක් නොවන ධර්මයට ඔබ වෙලා ගන්නට ඉඩ හරින්න. කෙනෙක් නොවන ධර්මයට ඔබ වෙලා ගන්නට ඉඩ හරින්න. දෘෂ්ටියක් නොවන ධර්මයට ඔබ වෙලා ගන්නට ඉඩ හරින්න. සංකල්පයක් නොවන ධර්මයට, සංකල්ප වෙලා ගන්න එකනේ ලෝකෙ වෙන්නේ, සංකල්පයක් නොවන ධර්මයට ඔබ වෙලා ගන්නට ඉඩ හරින්න. ඒ හුස්ම ගැනීමේ, ඒ දීර්ඝ හුස්ම ගැනීමේ සහ පහළට දැමීමේ ක්‍රියාවලියක් අපි යෙදුණා. ඒක නිවනට සම්බන්ධ නැහැ. ඒක කයට සම්බන්ධ දෙයක්. ඒක පෙනහළ වලට, හෘද වස්තුවට පහසුවෙන් ක්‍රියාත්මක වෙන්න උපකාරයයි. ඉඳලා හිටලා දීර්ඝ හුස්මක් ඉහළට ගෙන පහළට හෙළන එක බොහොම හොඳයි. නිවන් දකින්න එහෙම බෑ. නැත්තම් ඕක කරන්න ඉඩ කට්ටිය නිවන් දකින්න. පුජ්‍යලත්වයේ තුල සිට පුජ්‍යලත්වයෙන් බැහැරවීම පිළිබඳව කතා කිරීම. පුජ්‍යල වචනේ පුජ්‍යලත්වයෙන් නිදහස් වීම පිළිබඳව කතා කිරීම. පුජ්‍යලේක හැටියට ජීවත් වෙමින් පුජ්‍යලත්වයේ ඉක්මවා යෑමට වීරවන්ත වීම, ප්‍රඥාවන්ත වීම. ඒ නිසා හරිම අද්භූත වූ ආශ්චර්යමත් වූ ප්‍රාතිහාරාත්මක ධර්මයක් තමයි අපි ප්‍රගුණ කරන්නේ, අපි දේශනා කරන්නේ, අපි අසන්නේ. ඒ නිසා අපිට කියනවා මේ ඉන්ද්‍රිය ධර්මය වඩන, ප්‍රඥාව වඩන සිංහ රාජය. මේ මිනිස්යෝ අතර සිංහ රාජය වගේ පිරිසක් තමයි මේ පින්නතුන්. නැත්තම් කෑම වේලට, ඇඳුමට පැළඳුමට, පැවැත්මට පොරබදන සමාජයක ඊට ඒවයින් සෑහීමටපත් වෙලා, ඒවයින් තෘප්තියටපත් වෙලා ඊට වැඩි දෙයක් මගේ ජීවිතේ ලබන්න ඕන ප්‍රමුඛව කියලා කල්පනා කිරීම සිංහ රාජයේ ගතිගුණයක්. තරුණ කාලේ අපිට තිබ්බා මේ දෙයකට වහල් වෙන්න. ඒ අවශ්‍යතා හැම ජීවිතයකම තියෙනවා. හැබැයි ඒව ප්‍රාථමික අවශ්‍යතාවන්. අංක 1 ධර්ම අවබෝධය. මානසික සහන ධර්ම අවබෝධය කියලා අමුතු දෙයක් හොයන්න එපා. ඔබේ මානසික සහනය ඔබ සහගත. ඔබ සහනය කියලා හිතන දේ සහනය නෙවෙයි, සැබෑ ලෙස සහනය ඔබ ලබා ගන්න. අවුවේ ඉඳගෙන මිනිස්සෙකින් අවුවේ ඉන්න මිනිස්සෙකින් අහන සමහරලාට ඔබ සැහැල්ලුවෙන්ද සතුටින්ද ඉන්නේ? ඔව් වරදක් නෑ, මම හොඳින් ඉන්නවා. නෑ ඔබ අවුවේ පිච්චෙනවා නේද? පීඩාවනේ. ඔය පීඩාව තමයි කමක් නෑ. ඒ කියන්නේ එයා සැබෑ සහනය හඳුනගත්ත කෙනෙක් නෙමෙයි. සිගරට්ටුවක් දිගටම බොනෝ. මං අහුව සිගරට් එකක් බොන කෙනෙක්ගෙන් ඔහා සිගරට් එකක් බොන්නේ සතුටටද කියලා. නැකුවා. දැන් එක ලෙඩක්. මං අහුව ආතතියට නේද බොන්නේ? ඔව්. ආතතියට බොන්නේ. සතුටට නෙමෙයි. ආතතියක් කියන්නේ දුකක්, පීඩාවක් යන්නේ යාට ඒ හේතුවෙන්ම හටගත්ත පීඩාව ඒ හේතුවෙන්ම නැති කරනවන පුරුද්ද සහ ඇබ්බැහිවීම, එහෙම නැත්නම් ආතතිය නැති කරගන්න. සුරාවත් එහෙමයි. රෙඩ්බූල් බොන්න පටන් ගත්තොත් ඒත් එහෙමයි. කට්ටිය බොනවද නැන්නේ? ඒතර මානසික රෝගියක් අවදි කිරීම සඳහා, ඒ පසුබෑම අවදි කිරීම සඳහා ශක්ති එනර්ජි ඩ්‍රින්ක් එකක් හැටියට දුන්නට ඒ එනර්ජි එක බෝ වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒව නැතුව නැගිටින්න බැරි වෙනවා. සමහරලාට ශාරීරික වශයෙන් දුර්වලකම් පවතිද්දී ඒකෙන් නැගිටින්න ස්නායු පද්ධතිය පුරුදු වෙනවා. ඒ මොනොත් ශරීරය හැරෙන්න පටන් ගන්නවා. ඒක ඩෝප්කාරයන්ට කන්න උමනාවක් වෙන්නේ නැහැ වගේ. එයා මොකද, එයා නැගිටින්නේ ඩෝප් එකෙන්. නිසා ඒ වයින් කෘතිම විදියට කිසිම දෙයකින් නැගිටින්න හොඳ නැහැ. මෙතෙක් වෙලා කතා කළ වචන සියල්ලම පෙරලා ගත්තහම වචන නැතුව දහමක් ඉතුරු වෙනවා. අන්න ඒකට තමයි ධර්මය කියලා කියන්නේ. මෙතෙක් වෙලා දේශනා කරපු ටික අපි පෙනේරේකින් පෙරලා ගත්තහම මේ වචන ටික ඔක්කොම හැලෙනවා. වචන නැතුව යමක් ඉතුරු වෙනවා. කියන්නේ ඒකට වචනයක් නැහැ. කියන්නේ දෙයක් යමක් සංස්කාරයක් ඉතුරු වුණොත් ඒකට වචනයක් තියෙනවා. අපි හිතමු මණික් ගලක් ඉතුරු වුණා කියලා. මණික් ගලට නමක් තියෙනවනේ සංස්කාරයක්. ඒකට වචනයක් යොදන්න පුළුවන් දෙයක් නෙමෙයි ධර්මය කියන්නේ. වචන නැතුව ඉතුරු වෙනව ධර්මය. අන්න ඒකට තමයි ධර්මය කියලා කියන්නේ. මේ කියන මටත් මේවා කියනකොට අපබ්‍රස් අහන කොටත් ඔබට මේක අපබ්‍රස් තමයි. හැබැයි කියන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා මාත් අපබ්‍රස් කියන ඔබත් අපබ්‍රස් අහන්න කොහොම හරි පිස්සු වැටෙන්න එපා, පිස්සු වට්ටන්න. ඔබ ළඟ තියෙනවනේ පිස්සුව නේද? ඒක වට්ටන්න. කවුරු හරි අහුවොත් ඔයා පිස්සු වැටෙලා නේද කියලා. මං කියන ඉබේ නෙමෙයි, ඒක ඉබේ නෙමෙයි, මං හිතලා වැට්ටුවේ. ඔව් කොහොමත් මගේ පිස්සු වැටිලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ පිස්සුව හැලිලා නැති වෙලා. එසා පිස්සුවට වැටෙන්නේ නැතුව පිස්සුව වට්ටන්න හැකියාව තියෙනවා. ඔබට පිස්සෙක් කියලා කවුරු හරි කිව්වොත් ඔබට තරහ යනව නේද? තරහ යනවා නම් එහෙනම් ඔබ පිස්සෙක්. නේ? ඔබට පිස්සෙක් කියලා කිව්වහම ඔබට තරහ යනවා නම් ඔබ පිස්සෙක්. ඒකයි පිස්සුවේ තියෙන ලක්ෂණ. පිස්සු නැති කෙනෙකුට පිස්සෙක් කියවට කවදාවත් තරහා යන්නේ නැහැ පිස්සෙක් කියලා. ඔබට මෝඩයා කිව්වහම ඔබට තරහා යනවා නම් ඔබ මෝඩේ. ඔබට බල්ලා කිව්වහම ඔබට තරහා යනවා නම් නේද? නැත්තෑ ඉතින් කියන්න තිබුණේ ඉතියා ඒක මගේ නම නෙමෙයි කියලා නේද? ඔබට දකින්න හැකියාව තියෙන ඕන රූපවලට වඩා, වචනවලට වඩා දෙයක්. ඒකට කියනවා දර්ශනය කියලා. ඒව මතවාද නෙමේ, සංකල්ප නෙමේ, දාර්ශනිකත්වය. නිකන් දැක්මක් පමණයි තියෙන්නේ, මුකුවත්ම නැහැ, වින්දන නැහැ. එක එක අයගේ න්‍යායන් වලටත් කියනවා අරයාගේ දර්ශනය, මෙයාගේ දර්ශනය කියලා. ඒ දර්ශන ඒවට දර්ශන කියන්න බෑ. ඒව න්‍යායන්, ඒව මතවාද, ඒක දෘෂ්ටි. දෘෂ්ටි වලටත් දර්ශන කියලා මිනිසුන් වහරේ ගත්තට දර්ශනය කියලා කියන්නේ දෘෂ්ටි හා සංකල්ප මතවාද න්‍යායන් වලට කතා කිරීමක් නෙමෙයි. වචන ඉක්මවා, සංකල්ප ඉක්මවා, දර්ශනය පමණයි තිබෙන්නේ, වෙන කිසිවක් නැත. එම දර්ශනයද ආරම්භ වන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන ඉන්ද්‍රයන් හයෙන් නොවේ. ඒවයින් තොරවයි. ඔබ විශ්වාස කරනවද ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ සදායතන වලින් තොරව ලෝකේ දර්ශනයක් යම් කෙනෙක් ළඟ තියෙනවනේ කියලා? යමක් ලෝකේ දකින්න පුළුවන් කියලා දකින්න පුළුවන්. ඒ තමයි සත්‍යයේ දැක්ම. ඒ තමයි පුජ්‍යලත්වයෙන් තොර දැක්ම. පුජ්‍යලත්වයේ අභිභවා දැක්ම. සමහර අය මේක ධර්මයේ වැටෙනකොට මේ අධ්‍යාත්මික අල්ලගත්ත මනස ටිකක් ගඩගඩ දාලා ගහන්න පටන් ගන්නවා. ඒ තුවාලෙට ලුණු වැටුණා. අධ්‍යාත්මයේ කියනවා මට හරියන්නේ නැති දෙයක්, මාළුවාට ගොඩ හරියන්නේ නැහැ. මාළුවා මොකද කරන්නේ? ගොඩට එනකොට කට කට කට ගාලා. ඉතින් තැනක බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි, මේ හිත මාළුවෙක් වගේ ගැහිනවා ගොඩට ගත්තා. ඇයි? එයාට පුරුදු කෙලෙස් ගංගාවේ පීනලා. මේක නිකෙලස් මගක්, මේක නිරෝධ මාර්ගයක්. මේ නිදහස් මාර්ගයට පිවිසෙනකොට ඔබේ අර කෙලෙස් මනසට ධර්මය ලබා දෙනකොට තුවාලෙට ලුණු වැටුණා වගේ දැවිල්ලක් එක්කකට කරස් ගාල ගහන්න පටන් ගන්නවා. සමහර හේතුන සෙත්ත පෝච්චේ වෙන හදනවා කියලා. දැන් මැරෙනවයි කියන එකට වැඩිය හොඳට තේරෙන්නේ සෙත්ත පෝච්චේ වෙන එක. ඉතින් හදනවයි කියලා බය වෙනවා, බය වෙන්නේපා. එහෙම දෙයක් වෙන්නේ මැරෙන්නේ. ඔක හැමදාම පවත්තන්නේ ධර්මයේ දකලා මැරුණත් මොකද වෙන්නේ? මලොත් එහෙම මං අල්ලන්න එපා හොඳේ. ශාරීරිකව නෙමෙයි, ඔබ අධ්‍යාත්මිකව අර සංඥා වන් වලින් ජීවත් වෙන ස්වභාවයෙන් මේ යනවා, මැරෙනවා. කායික වාබහද තියෙනවා නම් ඒව වෙනම හඳුන ගන්න, ඒවට බෙහෙත් ගන්න, ඒවත් එක්ක මට සම්බන්ධතාවයක් නැහැ. මං කතා කරන්නේ නිරෝගී මිනිස්සෙකුට, මං කතා කරන්නේ ප්‍රෙෂර් කාරයෙකුට නෙමෙයි. ඈ මං කතා කරන්නේ මේ වෙන අසනීප තියෙන කෙනෙකුට නෙමෙයි, මං කතා කරන්නේ නිරෝගී කෙනෙකුට. ඒකට කායික අපහසුතාව වෙනම හඳුනගෙන ඒවට වෙනම බෙහෙත් කරගන්න ඕන. මේකට ඒව සම්බන්ධ නැහැ. ඒක බන ඇහුවත් නැතත් කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. නිකන් රවුමත් දුවලාවත් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒක වෙහෙස වීම නිසා ඇති වෙන දෙයක්. ධර්මය ඇහුව නෙමෙයි, කැමට ඇහුවත් පරිබලන්න නැගත් ඒක වෙන්න පුළුවන්. ඒක වෙහෙස වීමේ ප්‍රතිඵලයක්. එමෙත් ලෝකෝත්තර බවට ඔසවා තබන්න මහත් වූ වීරයක් අවශ්‍යයි. මොනව දෙයකින්වත් නොසැලෙන වීරයක්. මගේ ගුරුවරයා ඇසුවා මං නිවන් මාගට කිට්ටු වෙලා ඉඳි අපූර්ව ප්‍රශ්නයක්. ගල් ගෙඩියක් වගේ, මහා විශාල ගල් ගෙඩියක් වගේ මහා පෘථුවිය ඔයාගේ ඇඟට තල්ලු කරලා දැම්මොත් ආ මොකද කරන්නේ කියලා. මං ඔහුට දීපු උත්තරය තමයි, උන්වහන්සේ දීපු උත්තරය තමයි, මහා පෘථුවි මගේ ඇඟට තල්ලු කරලා දැම්මොත් මම හතරට කැඩෙන්න අතින් ගහනවා කියලා. කාට පුළුවන්ද? ඔව් මට පුළුවන්. දැන් මේවා කියන්නේ එහෙම යන්න එපා. ඔබ එකයි අය වහම මානසික රෝලකට, මානසික රෝලකට එකයි යන්නේ. නෑ ඒක තමයි වීර්යය, ඒක තමයි බලය. එන කෙනෙක් අහන්න පුළුවන් අර දසබිම්බර මාරසෙනග ආවහම, තන්නා රති රගා ආවහම, මාර බැහි වහිනකොට ඔබට ඔරොත්තු දෙන්න පුළුවන්ද? ඔව් මට පුළුවන්. එන ගිගුරු නද ඇහෙද්දී කඩු ඊතල දුනු අරගෙන එද්දී ඔබට ඉන්න පුළුවන් ද නැසෙල්ලුයි? ඔව් මට ඉන්න පුළුවන්. කවුන්ට නැති කරන්න පුළුවන්, විනාශ කරන්න පුළුවන් ලෝකය පමණයි. මම ලෝ අත්හරින්නෙක්. මම ලෝ අත්හරින්නෙක්. එනිසා මායයට විනාශ කරන්න පුළුවන් මායයේ දේවල් විතරයි. මායයේ දේවල් අත්හරින කෙනෙක්ව විනාශ කරන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරුව විනාශ කරන්න කාටවත් බෑ. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනු, බුදුරජාණන් වහන්සේව විනාශ කරන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන්ට බෑ. බුදු කෙනෙක් විනාශ කරන්න. ඔබව විනාශ කරන්න බැරිද? සාමාන්‍ය කෙනෙක්ව විනාශ කරන්න බැරිද? සාමාන්‍ය කෙනෙක් විනාශ වෙන්නෙම පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මයන් වල කැළවීමක් නිසා, අසාත්මිකතාවයක් නිසාමයි මිනිස්සු මරණයට පත්වන්නේ ඕනම කෙනෙක්ව. නමුත් බුදු කෙනෙක් විනාශ කරන්න බෑ සතර මහා භූතයන්ට. මොකද බුදු කෙනෙක් සෑදී තිබෙන්නේ සතර මහා භූතයන්ගෙන් නොවේ. බුදු කෙනෙක්ගේ ශරීරයේ වැඩ කරන්නේ සතර මහා භූතයෝ නොවේ. කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් සතර මහා භූතයෝ බුදුහාමුදුරුවෝයි කියලා, ඔන්න හොඳම අවස්ථාව. බුදුරජාණන් වහන්සේ විනාශ කරන්න බෑ කියන එකේ අදහස ඒකයි. සතර මහා භූතයන්ගෙන් නොවේ බුදු කෙනෙක් සෑදෙන්නේ. පළවෙනි මාර්ගඵලයේවත් සෑදෙන්නේ නැහැ පින්නතුනේ සතර මහා භූතයන්ගේ. ඒයින් තොරවයි සම්පූර්ණ ලෝකෝත්තර මාර්ගයේ සැකසෙන්නේ සතර මහා භූතයන්ගෙන් තොරවයි. සතර මහා භූතය ඇති තැනක, එයින් එකක් හෝ ඇති තැනක රූප වේදනා සංඥා සංකාර විඥාන වැඩ කරනවා. පංච උපාදානස්කන්ධය වැඩ කරන තැනක නිර්වාණ මාර්ගයේ නැත. ඔබ කරන ඕනම භාවනාවක ධ්‍යාන ස්වාමීන් වහන්ස දේශක යානනේ මට කරුණාකරලා පැහැදිලි කරන්න මේ භාවනාව තුළදී පංච උපාදානස්කන්ධය වැඩ කරනවද නැද්ද? ඊට පස්සේ කියයි මේ සමාධිය වඩද්දි වැඩ කරනවා. එහෙනම් ඒක මාර්ගය නෙමෙයි. පංච උපාදානස්කන්ධය බැහැර වෙන මාර්ගයක් මට අවශ්‍යයි. හරියට නිර්වාණ මාර්ගය පැහැදිලි කරගන්න බැරි නිසා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි සහ ධ්‍යාන ඊට පස්සේ රූපාවචර අරූපාවචර ඒ විදිහට ගිහිලා නේව සංඥා නා සංඥායතනට ගිහිලා ආයි පළවෙනි ධ්‍යානට බැහැලා ආයි අට්ටික සංඥාව වඩලා නිවන් දකින්න පුළුවන් කියලා කියන විතරයි බෑ. කියන කෙනාගෙන්වත් ඇහුවොත් දැකලාද කියන්නේ? මන් තාම දැක්කේ නෑ. ගෞතම බුද්ධ ශාසනයේදී දකින්න ඉන්නේ. අනේ සියලුම දෙනා නිවන් ධර්මය අවබෝධ කරගනිත්වා බොරු බේගල් ගහන්නේ නැතුව, බොරු දේවල් කියන්නේ නැතුව ඒ සත්‍ය අවබෝධ කරගනිත්වා ලෝකයක් මුලා කරන්නේ නැතිව. දැනගෙන නෙමෙයි, මමත් එහෙමයි. මමත් දන්නේ නැති කාලේ දන්න ටික හැබැයි කියනවා. නමුත් දන්නේ නැති බව දැනගෙන කිව්වා. මොකද වෙන කියන්න දෙයක් නැති නිසා. මේක පොතේ තියෙන හැටි කියලා තමයි කිව්වේ. නැත්තම් මම අහපු විදිය තමයි කියලා කිව්වේ. මම දන්න විදිය ප්‍රත්‍යක්ෂ කරගත්තු විදිය නෙමෙයි. මම අහලා තියෙන විදියට මෙහෙමයි. ඔබේ මනසේ මේ මේ මේ මොහොතේ දැන් මොනවද තියෙන්නේ? ඔබේ මනස අනුගමනය කරන්නේ කුමක්ද මේ මොහොතේ? ඔබේ ගැඹුරු සිත, යටි සිතේ ස්වභාවය කුමක්ද? උඩු සිත බලන්නේ නැහැ. උඩු සිත බැලුවොත් එහෙම ඔබ විසින් දාගත්ත අර නෝට්බුක් එක පේනවා. උඩ තියෙනවනේ නෝට්බුක් එකක් නේද? ඒ කියන්නේ මම වැඩසටහනේ වෙලා යන්න ඕනේ, ඊළඟට මේ වැඩ කරන්න ඕනේ, මේ කරන්න කියලා ඒ නෝට්බුක් එකයි පේන්නේ උඩු සිතේ. ඒ උඩු සිත බලන්න එපා, ගැඹුරු සිත බලන්න. මට මේ පිට එදිනෙදා කරන මේ කාලසටහන, මට ටයිම් ටේබල් දෙක අවශ්‍ය නැහැ. තියෙනවද? හෙන ගැහුවත් කැළඹෙන්නේ නැති නිහඬ බව. ගතනම් කැළඹුණාට කමන්නේ. ගත අපි පුරුදු කරලා තියෙනවනේ කාය විඥානේ නේද? රත් වුණොත් එක පාට අත ගන්න, කරන්ට් එක වැදුනොත් අත ගන්න. අපි පුරුදු කරලා තියෙනවා ඒක. ඒක කාය විඥානේ අනුගමනය කරන දෙයක්. ඒක කාය විඥාන නෙවෙයි, ඒක නිදි කුඹ ගහත් අනුගමනය කරනවා. අපි දැකලා තියෙනවා නිදි කුඹ ගස්. ඒක පුජ්‍යලෙක් කවුරුත් නැහැ. මෙහෙම අත තිබ්බ ගමන් එයා හකුලෝ ගන්නවා. ඒ වගේ මේ යම් මල් වර්ග තියෙනෝ ඒ මැස්සෙක් අවිල්ලයි මලට රිංගපු ගමන් එයා ඇකිලිනවා. ඇකිල්ල එයා ආහාරයට ගන්නවා. ඒකේ මේ පුජ්‍යල ආත්මීය ගුණයක් නැහැ. ඒ විඥානික ස්වභාවය ඔබේ අධ්‍යාත්මික සිතයි කැළඹෙන්නේ නැත්තේ. නැත්තයිද වාහනයක් ඉස්සරහට ආවත් අයින් වෙන්නේ නැති පිරිසක් නිර්මාණය වෙනවා. එහෙම කම්පණය නොවන තත්ත්වයක් හටගත්තොත් බාහිර සිතේ අදාළ විදිහට කම්පන වේගය ඇති වෙනවා. අධ්‍යාත්මික සිත අකම්පිතයි. අටලෝ දහමෙන්ම නොසැලෙන, හෙන ගැහුවත් නොසැලෙන. නිතරම අධ්‍යාත්මික ස්වરૂපයෙන්ම සමවැදිලාම බණ කිව්වොත් එහෙම සම්පූර්ණ මේ ලෝකෙට මේ අමූතු දෙයක් බවට පත් වෙනවා. ඉතින් අපි ටිකක් මේ භෞතික ලෝකෙට ඇවිල්ලා මේක සම්බන්ධ කරලා මිශ්‍ර කරලා ලබා දෙන්නේ. මොකද ඒක දරන්න අමාරු නිසා ඒකේ තරම් ප්‍රබලයි. පුළුවන් තරම් වචනවලට ඇවිල්ලා කතන්දරවලට ඇවිල්ලා මේව කියලා දෙන්නේ ඒකයි. අධ්‍යාත්මික ස්වરૂපේ සම්පූර්ණයෙන් භෞතික ලෝක බාහිර ලෝකෙත් එක්ක ගත්තොත් ඒක විකෘතිය වෙනසක්. මිනිසුන්ට විශ්වාසය ඉක්මවා යන්න කියන ස්වර්ගයේ හැටි ඔබ දන්නවද? අබෑටයක් තරම් පොළවේ මහා ගසක් හැදෙනවා. ඒ මහා ගසේ කුරුල්ල කූඩු හදාගෙන පදිංචි වෙනවා. ඒකේ බිත්තර දානවා. කොහොමද වැඩේ? ස්වර්ගයේ හැටි ඔබ දන්නවද? අබෑටයක් තරම් පොළවේ මහා විශාල ගසක් හැදෙනවා. මේක ජේසුස් වහන්සේ කියන්නේ. දැන් අපේ මිනිස්සු අනේ සාදු කියලා පිළිගන්න විමසුම් බුද්ධියක් නෑ. මොකද්ද කිව්වේ? අබෑට දැකලා තියෙනවද? මහගස් දැකලා තියෙනවද? කුරුළු කූඩු දැකලා තියෙනවද? කුරුළු බිත්තර දැකලා තියෙනවද? කුරුළු බිත්තරයක් අබෑටයක් වගේ කොච්චර ලොකුද? ඈ දහස් වාරයක් හරි දස දහස් වාරයක් හරි ලොකුයි මේ බිත්තරයක්. කුරුළු කූඩුව අබෑටෙත් එක්ක, මහගහක් අබෑටෙත් එක්ක. ඒකට ස්වර්ගය අබෑටයක් විතරයි. ඒක තමයි පොළොව. ඉතින් ගලපලා බලන්න ඔබ කොහොමද ගැලපෙන්නේ කියලා. මිනිසුන්ට විශ්වාසයේ ඉක්මවා යන දර්ශනයක් ලබා දුන්නේ. තණ්හා අධික මිනිසයාට ස්වර්ගයට යා නොහැකි. එය හරියට ඉතුකටු සිදුරෙන් ඔටුවෙක් රිංගනවා වගේ වැඩක්. දැන් ඔටුව දාලා බලන්නකෝ ඉතුකටු සිදුරෙ. නේද? ඔටුවෙක් රිංගවන්නේ. දෙයින් අදහස් කරේ මොකන්ද? ධාමක් නේ. ධාමක්. ඒ කියන්නේ ඉතුකටු සිදුරකින් ඔටුවෙකුට රිංගන්න බෑ වගේම මේ තණ්හා අධික මිනිස්සෙකුට අත්හැරීම පුරුදු කරන්නේ නැති මනසේ. මේ බාහිර අත්හැරීම නෙමේ මම කතා කරන්නේ. අධ්‍යාත්මික අත්හැරීම. බාහිර අත්හැරීමේ බාහිර තියෙන මිනිස්සුන්ට අවශ්‍යතාව. ඒක පිස්සුවක් බවට පත් වෙනවා. බාහිරින් අත්හැරලා මේ නිවන් දකින්න පුළුවන් නම් හින්ගන්නු නිවන් දකින්න. මුළු රටම හින්ගන්නු බවට පත් වෙන එකම ධමයක් වුණොත් එහෙම. බාහිරින් හරි හම්බ කරගන්න, දියුණු වෙන්න, ආයෝජනය කරන්න, ව්‍යාපාර කරන්න. ඒක බාහිර දෙයක්මයි. ඒක තිබුණත් වේවා නැතත් වේවා ඒක බාහිර දෙයක්මයි. මම කියන්නේ තියෙන අයට නිවන් දකින්න පහසුයි කියලා කියන්නෙත් නෑ, නැති අයට නිවන් දකින්න පහසුයි කියන්නෙත් නෑ. ඒත් සමහර අය කියනවා හැමදෙරේ තියෙනකොට ඒකට තියෙන ඇලිම අඩුයි කියලා. මම ඒකට එහෙම කියන්නෙත් නෑ. නැති වුණාම ඇලිම වැඩි කියලා මම එහෙම කියන්නෙත් නෑ. නැති අයත් ඉන්නෝ ඒ පමණින් සතුට වෙන්න පුළුවන්. තියෙන අයත් ඉන්නෝ ඒ පමණින් සතුට වෙන්න පුළුවන්. අය ඉන්නෝ ඒක කිසි ගැටලුවක් නෑ. ඒකනේ සමාජ ස්වභාවය. ඒ සමාජයන්වල ස්වභාවයේ හැටි සම්මතේනේ. ටිකක් ඈත ගමකට යනකොට පාපැදිය තියෙන මිනිස්සුයිකුත් පිළිගැනීමක් තියෙනවා. තවත් පොඩ්ඩක් මෙහාට එනකොට මොටෝසයිකලයක් තියෙන මිනිස්සෙට පිළිගැනීමක් තියෙනවා. තවත් පොඩ්ඩක් මෙහාට එනකොට සාමාන්‍ය කාර් එකක් පොඩියට තියෙන මිනිස්සයට පිළිගැනීමක් තියෙනවා. ඒ කියන්නේ ලොකු පවුලකට තමයි පොඩි කාර් එකක් තියෙන්නේ. තවත් මෙහාට එනකොට තවත් වෑන් එකක් හරේ වෙහි තියෙන මිනිස්සයට ලොකු පිළිගැනීමක් තියෙනවා. තවත් මෙහාට එනකොට එහෙම දෙනවා. ඊට පස්සේ ලංකාවේ පොහොසත් පවුලක් ඇමරිකාව වගේ පැත්තකට යනකොට, චීනය වගේ පැත්තකට යනකොට එයා සාමාන්‍ය පවුලක්. එතකොට එහෙදි පිළිගන්නේ අර තට්ටු බිල්ඩින් මේ එකක් තියෙනවා, තට්ටු 100ක 200ක බිල්ඩින්ක් තියෙන විශාල ව්‍යාපාරික තමයි ඔන්න ඊළඟට ඒ වගේ තත්ත්වල. ඉතින් මේ ලෝකේ සම්මතයක ඉවරයක් වෙන වැඩක් නෙවෙයි. මනක්කල්පිත ඇති මිනිස්සෙක්වත් නැති මිනිස්සෙක්වත් මේ සමාජේ නැත. තේරෙනානේ? ඒක තමයි ස්වභාවය. ඒක තමයි හැටි. සංකල්පයක් තියෙන්නේ තමා පිළිබඳව. සංකල්ප හරි බරක්, ඒක වේදනාවක්. සංකල්ප උහුලගෙන ඉන්නකොට හරි බරක්. තමන් දරා ගන්න ධර්මය. ධර්මයේ දරා ගන්නවා කියලා කියන්නේ යා මොනම දැන් සංකල්ප එහෙනම් අපි මොකද සංකල්ප නැතුව ඉන්න ඕන. ඒක සංකල්පයක් නෙමෙයිද? ඒක සංකල්පයක්. දැන් ඒකයි ධර්මයේ වරදවා ගන්න පා කියලා කියන්නේ. ආ එහෙනම් අම්දුරු කියන්නේ මොකද සංකල්පයක් නැතුව ඉන්නවා. මොකද සංකල්පයක් නැව ඉන්න. ඒක සංකල්පයක්. දැන් මේ ස්වාමීන් වහන්සේ කතා කරන සංකල්ප ඉක්ම වූ කියන කාරණේ තියෙන වචන ඉක්මවලා. මුඩාක් දෙනෙක් ධර්මය සංකල්ප ගත කරලා තියෙනවා. ඒගොල්ලෝ සංකල්ප වලට හිර වෙලා ඊළඟට ඔහේ ඉන්න ඕන, තද කරගෙන ඉන්නවා, හිතුවිලි ගණන් කර කර ඉන්නවා, මොකුත් නැතුව ඉන්නවා, මනස හිස් කර කර ඉන්නවා, ඔක දිහා බලාගෙන ඉන්නවා, වෙන දෙයක් වෙද්දාවි කියලා ඉන්නවා, අහහා ඉන්නවා. මේ ධර්මයේ වටහා ගැනීම දුර්වලතාව. බලන්න ඒ දුර්වලතාව ඔබ ළඟ තියෙනව නේද? හරියට පින්නතුනේ උසාවියක හොරෙකුට සාධක ඉදිරිපත් කරන්න, ඉදිරිපත් කරන්න ඔහුව හොරෙක් කියලා ඔප්පු කරන්න දිගටම සාධක ඉදිරිපත් වෙනකොට ප්‍රතිවිරුද්ධ නඩුකාරයෙක්ගෙන් අර හොරා ළඟ වෙවිලිලක් හටගන්නේ නැද්ද? තැති ගැනීමක් හටගන්නේ නැද්ද? හටගන්නවනේ. ඒ වගේ තමයි ඔබේ මනසෙත් තියෙන දුර්වලතා පෙන්눔 කරලා දෙන්න දෙන්න දෙන්න දෙන්න ඔබ මේක පෙන්눔 කරලා දෙන්න ඕන. ඔබේ මනසේ යම්කිසි දෙදරීමක්, කම්පනයක් හටගන්නවා. කම්පනේ වරදක් නැහැ. ඒ චෝදිතය අවිද්‍යාව. චෝදිතය චෝදිතය හැටියටම, අවිද්‍යාව හැටියටම අපි නුසුදුසු තැනට ඇවිල්ලා ඉන්න නම් එතනින් ඒ අයින් කරන්න ඕනේ මේ මනසෙන්. ඒ කියන්නේ ඔබේ මනස තුල රාජ්‍යත්වයට පත් වෙලා තියෙන අවිද්‍යාව නම් ඔබ එය පණවා හරිනවා. ඔබ රාජ්‍යත්වයට ධර්මය සත්‍ය පත් කරන්න. නිසා ජීවිතය තුළ රජ කරන්නට අවිද්‍යාවට ඉඩ දෙන්න එපා. චින්තනයක්, දර්ශනයක්, සංකල්පයක් නොවේ මේක. දැන් ඔබ වහන්සේ ඉස්සෙල්ලා කිව්වා මේක දර්ශනයක් කියලා, දැන් කියනෝ නෑ කියලා. බුදුරජාණන් වහන්සේගෙනුත් විමසුවා, ස්වාමීන් වහන්සේ එක වෙලාවකට නැහැ කියන දේ ආයි තියෙනවා කියලා කියනවා. මොකද්ද ඔහුගේ තේරුම කියලා අහුවා. ඒ බුදුරජාණන් වහන්සේලාගේ අයිතිය. ඒකම කොහොමද ඒ අයිතියක් වෙන්නේ? ඒක එතෙන්ට ගැළපුණාට ඒකෙන් ජනිත වෙන අදහස වෙන දෙයක්. තේරුණානේ? අපිට එකම වචනය ඕන දෙයක් ජනිත වෙන විදිහට කියන්න පුළුවන්. වැඩියෙන්නේ මිනිස්සෙක් තුළ good morning කියන එක ඕන විදිහක දෙයක් මිනිස්සෙක් ජනිත වෙන විදිහට කියන්න පුළුවන්ද බැරිද? කියන්න පුළුවන්. එයාගේ හිතට සතුටක් දැනෙන්න, සැහැල්ලුවක් දැනෙන්න, ටිකක් අකමැති වගේ දැනෙන්න, ටිකක් සැරයි වගේ කියලා දැනෙන්න. ඒගොල්ලේ තමන්ගේ ගෙදරට බබාට good morning කියන්නේ එක විදිහකට, තමන්ගේ ආයතනයට ගිහලා සේවකයට good morning කියන්නේ තව විදිහකට. හැබැයි එකම good morning නේද? ජනිත වෙන්නේ දෙකක් නේද? ඉතින් ඇත්ත ඒක එහෙම වෙන්නේ නැත්තොන බබාට good morning කියනවා වගේ සේවකයට good morning කියන ගියොත් එතන ප්‍රශ්නයක් හට ගන්නවා. එයින් මම අදහස් කරේ මේ භාෂා අවහර තුලයි මේ දේ ඇති වෙන්නේ. එහෙම නැතෝ වාචික ස්වරූපයකින් නෙමෙයි, වේලාවකට ඇත කියන වෙලකට නැහැ කියනවා. වේලාවකට කියනවා අත්තාහි අත්තනෝ නත්ති, ආයි කියනවා අත්තාහි අත්තනෝ නාතු. තමන්ට තමන් පිළිසරණයි කියලා එක තැනක කියනවා, තමන්ට තමන්වත් පිළිසරණ නැත කියලා තව තැනක කියනවා. දැන් මොකද්ද මේ ප්‍රශ්නේ? වචනවල සිටියොත් ඔළුව නරක් වෙනවාමයි. වචනවල ඉන්නපා. එකෙක් ඇවිල්ලා කියනවා, දැන් මේ මොහොතේ අපේ හන්දියේ රැස්වීමක් පැවැත්වෙනවා. ජනාධිපතිතුමා ඇවිල්ලා රැස්වීමක් පැවැත්වෙනවා. එක්කෙනෙක් ඇවිල්ලා කියනවා, තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා, දැන් මමත් ඒ හන්දියෙන් ගාව රැස්වීමක් නැහැ එතන හන්දියේ. ඩාරේ කිව්වනේ තියනවා කියලා. නෑ නෑ, මම දැක්ක රැස්වීමක් තිබුණේ නැහැ. දැන් ආයි අරයට කෝල් එකක් දීලා අහනවා, මේ ඔයා කිව්වනේ ඉඳ රැස්වීමක් පවතිනවා කියලා. ඔව් රැස්වීමක් පවතිනවා එතන. නෑ කියලා කියනවා අරයා, මෙයා කියනවා පවතිනවා කියලා. එතකොට මේක පිළිගන්න ඕන මොකන්ද මම? සුනිල් මහත්තයා ඇවිල්ලා කියනවා රැස්වීමක් පවතිනවා කියලා. ඇඩ්ඩි මහත්තයා ඇවිල්ලා කියනවා රැස්වීමක් පවතින්නේ නැහැ කියලා. දැන් මොකද්ද ඔබ පිළිගන්නේ? ඇඩ්ඩි මහත්තයා කියන එකද සුනිල් මහත්තයා කියන එකද? ඔතන හිටියොත් එහෙම ඔළුව නරක් වෙනවා. වහාම නව ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒක නේද අපි කරන්නේ සාමාන්‍යයෙන්. දැන් මේ මේ මේ මේ මේ මත දෙකේ ඔබ රැඳී සිටියොත් ඔබේ ඔළුව නරක් වෙනවා. මොකද හේතුව මේ මත දෙකත් එක්ක ගැටල උත්තරයක් හොයාගන්න බැරුව එයා යම් ආතතියකටපත් වෙනවා. ඒ නිසා ඔබ නව ක්‍රියාමාර්ගයක් ගන්නවා. හරි, ඒ දෙන්නගේ කතාව ඒකනේ. හරි, ඒ දෙන්න මත් හැරලා දැම්මා. මම නව ක්‍රියාමාර්ගයක් ගන්නවා. මගේ හන්දි යාළුවෙක් කෙනා මගේ යාට කෝල් එක දීලා ආනවා. තියනවද නැද්ද? එයත් කියනව නැහැ කියලා. අයිනම් අර මේ සුනිල් මහත්තයා කියපු එකත් එක්ක හරි. ආයි හරියන්නේ ආයි තව යාළුවෙකුට කතා කරනවා. එයා කියන තියනවා කියලා. අරයා කියන ආයි නැහැ කියලා. දැන් මෙයාට ඔය කොහොම එපා වෙනකොට හිතනවා මොකද හිතන්නේ? මෙයාට අත්‍යවශ්‍ය දෙයක් නම් එයා කල්පනා කරනවා මේකක්වත් මට වැඩක් නැහැ, මම හරියටම මේක කියනවද නැද්ද කියලා ගිහිල්ලා බලලා ඉන්න ඕන. ඊට පස්සේ දැන් 1000ක් ඇවිල්ලා කිව්වත් එතන තියෙනවා කියලා හරි නැහැ කියලා හරි යාඩේගේ ප්‍රශ්නය නැහැ. මොකද එයා හොඳට ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. දැන් එයාගේ හිතේ චකිත යන්නේ නැහැ. දැන් ආයි කෝල් කරලා කියනවා මේ රැස්වීම පැවතින යන්නේ නැද්ද මේ හන්දිය? අර මොනවද බොරු කියන දවසට රවට්ටනවා වගේ ඈ. ආවෝ මං ගියා, ඒක ප්‍රශ්නයක් නැහැ බැලුවා. ඔව් රැස්වීම හොඳයි. ඔව් දේශනේ ඔව් පැවතිනවා දැක්ක මත් බල්ලාවේ අස්සයන්. ඊට පස්සේ හයියෙන් හිනා වෙලා ඉන්න පුළුවන් හැමෝට. ඒ නිසා වාචික පිළිගැනීම් අතර ඔබ නතර වෙන්නට එපා. ඒක තේරුණාද හොඳට මම මේ කියන්න උත්සාහ කරපු කාරණා? වාචික පිළිගැනීම අතර නතර වෙන්නට එපා. පුජ්‍යල විශ්වාසයන් අතර පිළිගන්නට මේ පිළිගැනීම් වලට නතර වෙන්න එපා. මේ සමහර ආගම් තනිකර තියෙන්නේ මේ බලපෑමින් විශ්වාස කරන්න කියන එකනේ. ඇත්ත වශයෙන්ම මේ වැනි ආගම් වලට කියන්න තියෙන්නේ, මානසික බලපෑම් කරන ආගම් වලට කියන්න තියෙන ත්‍රස්තවාදී රිලිජන්, ත්‍රස්තවාදී ආගම්. මොකද මිනිස්සුන්ට තර්ජනය කරනවා ඔබ මේක පිළිගත යුතුයි කියලා. කිසි කලක මනුෂ්‍ය අයිතිවාසිකම් උල්ලංඝනය වෙන තැන දර්ශනයක් නැහැ. එසම මනුෂ්‍ය අයිතිවාසිකමක් තමයි සිටීමේ නිදහස. නේ සිටීමේ නිදහස තියෙනවා. විමසීමේ නිදහස. සත්‍ය අවබෝධයේ පිණිස විමසීමේ නිදහස තියෙනවා. ඒ නිදහස තුල ඉන්න ඕන. ඒකයි ස්වභාවය. නොදකපු දේවල්, ප්‍රත්‍යක්ෂ නැති දේවල් ඔළුවේ දරාගෙන විශ්වාසවන්ත වෙන්න, යදින්න, යාඥා කරන්න, පුදන්න, බුදු සත්කාර කරන්න අවශ්‍ය වෙන්නේ නැත. බුදුරජාණන් වහන්සේ නම් කරන්න කියලම නෑ, මට මල් පූජා කරන්න කියලා නෑ, මට වන්දනා කරන්න කියලා නෑ. අපි විසින් සතුටෙන් පූජා පවත්වනවා, අපි විසින් වන්දනාවක්, ආචාරයක්, ගෞරවයක්, ගුරු පූජාවක් කරනවා. ඒක චාලිත්‍ර ධර්මයක්, ඒකත් භෞතික දෙයක්. ඒකත් බුදුහාමුදුරුව හදවතේ දරාගත්තට පස්සේ එයා දවසට සිය සැරයක් බුදුන් වඳින කෙනෙක් නෙමෙයි, කෝටි වාරයක් බුදුන් වඳින කෙනෙක්, ප්‍රකෝටි වාරයක් බුදුන් වඳින කෙනෙක් වෙනවා. මොකද එතකොට බුදුහාමුදුරුව නිතරම වන්දනා කරගෙනමයි එයා ජීවත් වෙන්නේ. නිතරම වන්දනා කරගෙනමයි ජීවත් වෙන්නේ. ආයි කිසි දෙයක් නැහැ. බුදුහාමුදුරුව නිතරම දැකගෙනමයි ජීවත් වෙන්නේ. එයා මල් බුද්ධ පූජා හිතේ නෙමෙයි, මුළු ආත්මයම පූජා කරලයි තියෙන්නේ. ඇදලිනේ මුළු ආත්මීය පූජාවක් කරලා තියෙනවා. කොට බුදුහාමුදුරෝ එයයි දෙන්නේක් නෙමෙයි එක්කෙනෙක්. දැන් ගොඩාක් දෙනකොට තාම බුදුහාමුදුරෝයි මමයි දෙන්නේක්නේ. ධර්ම අවබෝධයේ සමග බුදුහාමුදුරෝයි මමයි එක්කෙනෙක් බවට පත් වෙනවා. මා බුදුහාමුදුරෝ මා තුල, මා තුල බුදුහාමුදුරෝ වැඩ ඉන්නවා. බුදුහාමුදුරුවෝයි මමයි කියලා දෙන්නේ කින්නකම්ම ධර්මයේ එතන නැහැ. ධර්මයේ පහළ වෙන තැනම බුදුහාමුදුරුවෝයි මමයි එක්කෙනෙක් වෙනවා. කවුද එක්කෙනා? නාම රූප දෙකක් නැති, සලායතන සදායතන නැති, පංච උපාදානස්කන්ධය නැති, ඉන්ද්‍රිය නැති, පුජ්‍යල බෙහෙදනය නැති, කාලය එක්ව වූ අකාලික වූ කනදි හමු වෙන්නේ. ලෝකෝත්තර ලෝකෙත් වාද ભેද තියෙනවනම් එතනත් සාමයක් නැහැ. එතනත් ඡන්දෙ ඉල්ලනෝ අනිවාර්යෙන්. මේ ભેදේ නිසානේනේ ඡන්දෙ ඉල්ලනෝ එතනත් අනිවාර්යෙන්. ඒ නිසා ලෝකෝත්තර ලෝකෙවත් නැහැ කියලා තේරුම් ගන්න පුජ්‍යල ભેදනේ නැත. උස්පහත් අය නැත. සමාන අයද නැත. සමාන වෙන්නේ පුජ්‍යලයනේ. ඒ නිසයි මම පැහැදිලි කරේ සමාන අයද උස් පහත් අයද නැත. ඒ නිසා අසම සමයි. මේවා බාහිර විඥාන ධාතුවට ගෝචර වන ධර්ම නොවේ. මේවා ලෝකෝත්තර දර්ශනයකින්, අධිචිත්තයකින්, අධිඥානයකින් බලන කල්හි පේන ධර්මයක්, දැනෙන ගුණයක් නිසා සාමාන්‍ය පුතඥ අන්ධානුකරණ සංකල්පනුගත අනුකරණ බුද්ධියකට තේරෙන දේවල් නොව පැහැදිලිනේ. අනුකරණ බුද්ධියක් නේ තියෙන්නේ. අනුකරණ බුද්ධියකට තේරෙන දේවල් නෝ. ඔබ පින්වන්තයි, මේ ලෝකෙ කොහොවත් බණ ඇහෙන්නේ නැහැ, සද්ධර්මය ඇහෙන්නේ නැහැ. මේ අති දුර්ලභයි. සම්මුති ධර්මය හරි මේ ලංකාවේ බැබලෙමින් තියෙනවා ප්‍රචලිතව, වෙන රටවල් වල ඒකක් නැහැ. සංකල්පවල අතරමං වෙලා මිනිස්සුන්ට විමුක්තිය ධර්මය සොයා ගන්නට නොහැකිව ලෝකේ පීරනවා සමහර විදේශික පින්නතුන්. ආසියාවට ඇවිල්ලා ආසියාව පීරලා හොයනවා, හැම තැනම දුවනවා නිර්වාණ ධර්මය හොයාගෙන. මොකද අපි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථාන තුල ඉන්න නිසා. අහුවාම ඔබ ධර්මය හොයාගෙන රටවල් කීයකට ගියාද? මං 16කට ගියා. මං රටවල් 20කට ගියා. මම මෙච්චර මෙච්චර මෙච්චර කාලයක් මෙච්චර තැන්වල මම ඉඳලා තියෙනවා. ධර්මයේ සොයනවා. හරියන්නේ පුදුම කැපවීම කරනවා. ප්‍රතිඵලය ලැබෙන්නේ. හරියට ධර්මයේ ලැබෙන්න ඕන. මේක දර්ශනයක්, මතවාදයක්, දේශනයක්, සංකල්පයක්, ඉගැන්වීමක්, ආගමක් නොවේ. මේ වචනවල කිසිදු සත්‍යක් නැත. ඔබ රචින්න පුපුරවන කාලෙට ඔබ ප්‍රයෝජනය ගන්න රචින්න කරලෙන් නොව හඬි. අපේ ගෙදරටත් අවුරුදු. ඔබ රචින්න කරලෙන්ද ප්‍රයෝජනය ගන්න හඬින්ද? ඔබ ප්‍රයෝජනය ගන්න හඬින්. ඒ වගේම මේ ධර්මයේත් වචනය කියලා කියන්නේ මේ රචින්න කරල වගේ එකක්. ඒ වචනය තුලින් මතුවෙන දෙයක් තියෙනවා, අන්න ඒක තමයි හඬ. ඒක තේරුම් ගන්න මෙතෙන්දි මම උපමා කරනවා මේ වචන ටික රචින්න කරල වගේ. ඒ වචන වලින් මතුවෙන දෙයක් තියෙනවා, අන්න ඒක හඬ වගේ. ඔබ අන්න ඒ වචනයෙන් මතුවෙන හඬින් ප්‍රයෝජනේ ගන්න රචින්න කරල වැඩක් නැත. අර හඬ වතු කර ගැනීම සඳහා තමයි අර සේවයයි විදි බෙහෙත් සහ අර කඩදාසි රෝලයි මැටි කට්ටේකුයි දාලා ඒකේ හදලා තියෙන්නේ. ඒක පුපුරා යෑමේදී ලැබෙන හඬින් තමයි තමන් ලබන්නේ ආස්වාදේ, තමන් ගන්න ප්‍රයෝජනය. ඒ වගේ තමයි මේ වචන සියල්ලම සේවයක්, සේවයේ හැටියටත් අර ඒ වගේම කොළ කෑලි වැඩි බෙහෙත් හැටියටත් මැටි කඩේ හැටියටත් ඕක තිබුණට මේකෙන් නෙමෙයි ඔබ ප්‍රයෝජනේ ගන්න ඕන, වචන වලින් තොරවයි. ඒ නිසා ඉහත සඳහන් වචන කිසිවක් ඔබට වැදගත් නැත. ඔබ ඒ තුලින් මතුවෙන හඬ, කියන්නේ මේ ශබ්දේ හඬ නෙමෙයි, ඒ ශබ්ද සියල්ල එකතු කළ තැන ඇතිවන හඬ, එයයි ඔබේ ධර්ම ප්‍රයෝජනයට වඩා වැදගත් වන්නේ. මේක උසස් දේශනයක් කියන්න එපා, මේක ශ්‍රේෂ්ඨයි කියන්න එපා, මේක හොඳයි කියන්න එපා. ඔබට ලබා දෙන කැටපතක් ඔබ කවුදයි බලන්න. මට මේ කවුරු ශ්‍රේෂ්ඨයි කියන්න ඕනේ නැහැ. මේක ශ්‍රේෂ්ඨද නැද්ද කියලා මම දන්නවා. ඔබට බලා ගන්න, ඔබේ රූපේ ලබා ගන්න ලබා දෙන කැඩපත ධර්මයයි, ඔබේ මනස බලා ගන්න කැඩපත ධර්මයයි. ඉතින් හරි පුජ්‍යලෙක් හෝ වැරදි පුජ්‍යලෙක් වෙන්න නෙමෙයි, පුජ්‍යලත්වයේ ඉක්ම වූ පුජ්‍යලෙක් නොවි ලෝකයට පෙනී හිටින, ලෝකය අවබෝධ කරගන්න, ලෝක ප්‍රත්‍යක්ෂ කරගන්න විශිෂ්ට ධර්මයයි. හැමදෙනාටම ධර්ම අවබෝධය වෙනස මේ අනුශාසනාවන් හේතු වාසනා වේවා. මේ හැම පහසුකමක්ම අපි සියලු දෙනාටම ධර්ම අවබෝධය කරගන්න ලබා දුන්නු අපේ චන්දන දිසේ රමැතිතුමන්න, ශාමල දිසේ රමැතිනියට, ඇතුළු පවුලේ පින්නතුන්ට ඒ